नमस्कार वेवा बुदुरुवनत समदा बुदु हिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदखं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि साधु साधु। श्रद्धावंत पिंगवतुनि अपि अद इगन गन्ने දීඝනිකාය කියන කොටසට අයිති දේශනාවක්. මේ දේශනාවේ නම සක්කපඤ්ඤ සූත්‍රය. සක් දෙවිඳුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් වදාළ දෙසුම. එහෙමනම් මේ දේශනාවේදී මේ බුදුරජාණන් වහන්සේ සාකච්ඡා කරන්නේ මිනිස්සෙක් එක්කද දෙවියෙක් එක්කද? දෙවි කෙනෙක් එක්ක. එතකොට මේ දේශනාවේදී දෙවියන්ට දිසූ බණ ඉතා පැහැදිලිව ඔබට ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ දෙවියන්ට දිසූ ධර්මය මොන වගේ එකක්ද කියලා ඔබට තේරුම් ගන්න පුළුවන්. දෙවිවරුන්ට මගපල ලබන්න පුළුවන්ද බැරිද යන වගත් මේ දෙසුම තුලින් ඔබට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරන දවස්වල වැඩ සිටියේ රජගහනුවර අම්බසන්ද කියන බ්‍රහ්මණ ගමේ උතුරු පැත්තේ වේදීයක කියන පර්වතයේ ඉන්දසාල කියන ගුහාවේ. එතකොට උන්වහන්සේ වැඩ සිටියේ ගුහාවක. මොකද මේ ගුහාවේ නම ඉන්දසාල. ඉන්දසාල කියන ගුහාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. සක්දෙවිඳුන්ට සක්‍රදේවේන්ද්‍රයාට සිතක් පහළ වුණා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොහේද මේ දවස්වල ඉන්නේ කියන අදහස. එතකොට සක්දෙවිඳු දැක්කා බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා අර මගද දේශේ රජගහනුවර අම්බසන්ද කියන බ්‍රහ්මණ ගමට උතුරු පැත්තේ වේදීයක කියන පර්වතයේ ඉන්දසාල ගුහාවේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා දැක්කා. දැකලා තාමතිංස දෙවියන් කැඳවලා කිව්වා, පින්වත් දෙවිවරුනි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්න වැඩ සිටිනවා ඉන්දසාල ගුහාවේ. අපි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට යමු කියලා. ඊට පස්සේ චක්‍රදේවේන්ද්‍රයා මොකද කළේ? පංචසික කියලා ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයෙක් සිටියා. එයාට කතා කරලා කිව්වා, පින්වත් දරුව, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අන්න අසවල් තැන වැඩ සිටිනවා. රජගහනුවර අම්බසන්ද කියන ගමේ උතුරු පැත්තේ වේදීයක කියන කන්දේ ඉන්දසාල කියන ගුහාවේ වැඩ සිටිනවා. අපි ඒ භාග්‍යවතුන් වහන්සේව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න කැමති කියලා කිව්වහම ඒ පංචසික කියන ගාන්ධර්ව පුත්‍රයා මොකද කළේ? බේලුව පණ්ඩු කියන වීණාවක්. එයාට කියනවා මොකද්ද? බේලුව පණ්ඩු කියලා වීණාවක්. මේ වීණාවත් අරගෙන අනිත් දෙවිවරුත් පිරිවරාගෙන එතනට ගියා. එතනට ගියේ කොහොමද? මේක තියෙනවා මේ තෞතිසා දිවි ලෝකෙන් අතුරුදහන් වුණා. අර ඉන්දසාල ගුහාව ඉදිරියේ පහළ වුණා. මිනිසෙක් දික් කරපු අතක් හකුලන වේගයෙන් හැකුළු අතක් දික් කරන වේගයෙන් ඒ කියන්නේ ක්ෂණයකින් ඒ දිවි ලෝකෙන් නොපෙනී ගිහිල්ලා අර ඉන්දසාල ගුහාව ඉදිරියේ පහළ වුණා. ඒ වේදීක කියන පර්වතයේ තමයි පහළ වුණේ. පහළ වුණාම දෙවිවරු ටික වේදීක පර්වතයට පැමුණුනහම මුළු පර්වතයේම ඒකාලෝක වුණා. විශාල ආලෝකයක් පැතිරුණා. මේ ආලෝකයේ පැතිරුණාම අර අම්බසණ්ඩ කියන ගමේ හිටපු මිනිස්සු ඒගොල්ලන්ගේ ගෙවල් වලින් එළියට ආවා. ඇවිල්ලා අර කන්ද දිහා බලාගෙන මේ කතා වෙන හැබැයිට අර බලාපල් කන්ද පුදුම විදියට මේ කන්ද අද ඔව් ගිනිදල් විහිදෙනවා වගේ මහා එළියක් මේ කන්දින් එනවා. ආම් බලාපල්ල කියලා ගමේ මිනිස්සු ටික ඔක්කොම එළියට ඇවිල්ලා මේ කන්ද දිහා බලන් ඉන්නවා. ඉතින් එහෙම බලාගෙන ඉන්නකොට මේ මිනිස්සුනේ පුදුමයි. ඒ අයගේ ඇඟේ මවිල් තෙලින් වුණා කියනවා. එතකොට ශක්‍ර දෙවිඳුන් පංචසික කියන ගාන්ධර්ව දී පුත්‍රයාට කතා කරලා කියනවා, පින්වත් දරුව, තථාගත සම්බුදුරජාණන් වහන්සේලා මේ හැම තිස්සෙම ධ්‍යාන භාවනා කරන උත්තමයන්. උන්වහන්සේලා ඒ වමනා ඒ දහම් සමාපත්තියේ සමවැදෙලි හැම තිස්සෙම ඉන්නවා. ඉතින් අපි වගේ අය කිට්ටු කරන එක ලීසි නෑ. ඒ නිසා පින්වත් දරුවෝ ඔබ ඉස්සෙල්ලා ගිහිල්ලා ඒ බුදුරජාණන් වහන්සේව පහදවන්න කිව්වා. සතුටු කරවන්න කිව්වා. ඊට පස්සේ අපි එන්නම් කිව්වා බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න. එතකොට පංචසික මොකද කළේ? අර බේලුව පණ්ඩු කියන වීණාවත් අරගෙන පංචසික මොකද කළේ? අර බේලුව පණ්ඩු කියන වීණාවත් අරගෙන ඉන්දසාල ගුහාවේ එළියේ ඉඳලා එච්චර ඈතක් නැතුව ළඟක් නැතුව පැත්තකින් ඉඳලා මොකද කළේ? මේ වීණාව වාදනය කර කර සින්දුවක් කිව්වා. එතකොට මේ සින්දුවට ඇතුළත් වෙලා තියෙනවා මෙව්වා: බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, රහතුන්ගේ ගුණ, ඒ වගේම කාමේ කියන මෙව්වා ඇතුළත් වෙලා තියෙනවා. බුද්ධූප සංහිතා, ධම්මූප සංහිතා, සංඝූප සංහිතා, අරහන්තූප සංහිතා, කාමූප සංහිතා. ඒ ඊට පස්සේ දැන් මේකේ තියෙන යා කියපු ගීතේ තමයි. මේකේ තියෙන ගාථා තියෙනවා. ගාථා 15ක් තියෙනවා. එයා ඒ ගීතේ ඒ වීණාව වාදනය කර කර මේ ගීතේ ලස්සනට ගායනා කළා. ඉතින් මේකේ තියෙන්නේ ගොඩාක් අර දෙවරු වුණාට ඉතින් බොළඳයි. ඒ කියන්නේ අර අපේ රටේ තියෙන පරණ මේ කියන්නේ මේ ඔහි සින්දු තියෙන කබල් සින්දු ඒවැය තියෙන විදිහට තමයි සමහර පද තියෙන්නේ. ඉතින් ඒ අතරේ මෙයා බුදු ගුණත් කියනවා. රහතුන්ගේ ගුණත් කියනවා. දහම් ගුණත් කියන මේක කියනවා. මේ සින්දුවේ තියෙන්නේ මෙයා කලින් හදපු ගීතයක් මේක. සුරියවච්චසා කියලා මේ හිටිය ගාන්ධර්ව කන්‍යාවක්. තිඹරූ කියන ගාන්ධර්ව රජුරවන්නේ දුව. ඇගේ හිත ගන්න හදාපු ගීතේ මේ. ඉතින් ඒකේ තියෙනවා මේ රහතුන්ට ධර්මයේ ප්‍රියයි වගේ මට තී ප්‍රියයි. එහෙම කියනවා. ඊළඟට කියනවා ලෙඩ වෙච්ච අයට බෙහෙත් වගේ, බඩගින්න ඉන්න අයට කෑම වගේ, ඊළඟට පිපාසිත අය ජලය වගේ, අනේ මාව නිවාපන් කියනවා. ඊළඟට මේකේ ඉතින් අර ඒ බොළඳ ප්‍රීමේ තියෙන වචනක් දාලා එයා කියනවා. කියන අතරේ බුදු ගුණ දහම් ගුණ කියනවා. මෙයා ඉතින් කියනවා මෙහෙමයි, රහතුන්ට මදක් දන් දුන්නත් මහත්ඵලයි මහානිසංසයි, ඒ වගේ උඹේ ආදරෙත් මට ටිකක් හරි දීපන් කියනවා. මේ වගේ තමයි ඒකේ විස්තර ගෙන්නේ. කාගෙන්ද මේ ඉල්ලන්නේ? සූර්ය වච්චසා, සූර්ය වර්චස් ගෙන් තමයි ඉල්ලන්නේ. එතකොට ඒක තේරුම තමයි මෙයා එච්චර ලස්සනයි. ඔව් හිරුබෙට්ටි. එතකොට මෙයාගෙන් තමයි මේක ඉල්ලන්නේ. එතකොට ඉතින් බුදුරජාණන් වහන්සේට මේක ඇහුණා. මොකක්ද ඇහුනේ? මෙයාගේ මේ අර ඉන්දසාල ගුහාවේ පැත්තකින් ඉඳලා මෙයා මේ වීණාව වාදනය කර කර කියාපු ගී. ඉතින් උන්වහන්සේට හරි අනුකම්පා හිතෙන්නේ නැති. උන්වහන්සේ කියනවා පංචසිකට, ශා පංචසික හරි යගෙන්නේ. කියනවා මේ ගීතස්වරය ඔබේ ඔය වීණා වාදනයත් එක්ක හිත ගැළපෙලා යනවා නේ. ඊළඟට මේ වීණා වාදනය ගීතයත් එක්ක හොඳට ගැළපිලා යනනේ. කවද්ද ඔබ ඔය ගීතේ හැදුවේ? මේකේ බුදු ගුණක් තියෙනවනේ, දහම් ගුණක් තියෙනවනේ, සංඝ ගුණක් රහතුන් ගැනත් කියනවනේ, කාමෙත් තියෙනවනේ. කවද්ද ඔයා හැදුවේ මේක කියලා ඇහුවා. අහනකට එයා කියන, ස්වාමීනි මම මේ සින්දුවේ හැදුවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ උරුවෙල් ජනපදේ සම්බුද්ධත්වයට පත් වෙලා මුල් කාලෙම වගේ උරුවෙල් ජනපදේ වැඩ සිටින කාලේ. ඉතින් මේ කියන ස්වාමීනි තිඹරුව කියන ගාන්ධාරව රජුරවන්නේ දුවක් හිටියා සූර්ය වච්චසා කියලා. ඈ වෙන කෙනෙක්ගේ යාළු වෙලා හිටියා. එතකොට ඈත් එක්ක යාළු වෙන්න තමයි කියන මම මේ ගීතය හැදුවේ. හැදලා මම ඈ ඉස්සරහට ගිහිල්ලා මේක වාදනය කර කර මේ ගීතේ කිව්වා. ඉතින් කියන ස්වාමීනි එතකොට සූර්ය වච්චසා හරි සන්තෝෂ වුණා මේ ගීතය අහලා. සූර්ය වච්චසා මෙයාට කියනවා හැබැයිට පංචසික මන් නම් ওই භාග්‍යතුන් වහන්සේව තාම දැක්කේ නැහැ. හැබැයි මං අහලා තියෙනවා සුධර්මා කියන දිව්‍ය සභාවේ ওই බුදුරජාණන් වහන්සේ ගැන කතා බස් කරනවා. ඉතින් මං ඉස්සරහට ඇවිල්ලා මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ රහතුන්ගේ ගුණ කියලා දැන් ඒ ගුණ කීර්තනයක් කළානේ. ඒතර සූර්ය වච්චසා පැහැදුනේ ඒකට. පැහැදිලා කියන ඒ නිසා මං අද නුඹත් එක්ක ඉන්නම් කියනවා. ඊට පස්සේ කියනවා ස්වාමීනි එහෙමයි වුණේ ඊට පස්සේ තාම මුකුත් කතා බහකුනේ නැහැ කියනවා. එතකොට සක්‍රදේවේන්ද්‍රයාට හිතුණා දැන් හරි වෙලාව. සක්‍රදේවියෝ කියනවා පංචසිකට පින්වත් දරුව දැන් ඔබ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න සක්දෙවිඳු ඒ දිව්‍ය අමාත්‍යවරු පරිවාර ජනයා සමගම බුදුරජාණන් වහන්සේට වඳිනවා කියලා දැන් වඳින්න කියනවා. එතකොට මොකද කළේ මේ එළියේ ඉඳලම පංචසික ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා වන්දනා කළා බුදුරජාණන් වහන්සේ වන්දනා කළා කිව්වා ස්වාමීනි මේ වන්දනා කරන්නේ ඔව් ඇමතිවරුන් පිරිවර ජනයා සහිත සක්‍රදේවේන්ද්‍රයා මේ වන්දනා කරන්න කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ සුඛී වූතු කියලා සෙත් පෙතුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා සුඛකාමාහි දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා යේ චඤ්ඤේ සම්ති පුතුකාය මේ දිවියු මනුස්සයෝ අසුරයෝ ගාන්ධර්වයෝ අනිත්‍ය සියලු දිනාම මේ ශප කැමති තමයි. ඒ නිසා මේ සියලු දිනා සූපත් වෙත්වා කියලා කියනවා. එතකොට සක්‍ර දෙවියෝ ඊළඟට තව තිසාවේ අනිත් දෙවිවරු ඔක්කොම බුදුරජාණන් වහන්සේව බැහැදකින් දින්දසාල ගුහාව ඇතුළට ආවා. එතකොට මේ ඉන්දසාල ගුහාව ඇතුළේ කරවල වෙලා කලින් තිබුණේ ලොකු ආලෝකයක් ඒ ගුහාව ඇතුළේ ඇති වුණා. ඊළඟට මේ ගුහාව ඇතුළේ තිබිලා තියෙන්නේ නිකන් ඔය එහෙට මෙහෙට ගල් කෑලි විසිරිලා ඒ මට්ටම් වෙලා නැතුව ගුහා සම්පූර්ණයෙන්ම මේ ටෙරාසෝ කලා වගේ මට්ටම් වුණා ඇතුළේ. ඊළඟට ඕන පිරිසක් ඉන්න පුළුවන් තරමට ලොකු වුණා. ඉතින් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සක්‍ර දෙවියෝ වැඳහම බුදුරජාණන් වහන්සේ වදාළා සක්දෙවිඳුනි කෝසියකේ නමින් උන්වහන්සේ කතා කරන්නේ කෝසියේ ඔබ මෙහි ආවා කියන කාරණේත් හරි පුදුමයි කියනවා. ඔබට ගොඩක් හරි වැඩ තියෙන කෙනෙක් නේද කියලා අහනවා. එතකොට සක්දෙවිඳුන් කියනවා අනේ ස්වාමිනේ භාග්‍යතුන් වහන්සේ මං භාග්‍යතුන් වහන්සේව බහැ දකින්ට එන්න කීක හිතාගෙන හිටියේ බොහෝ කලක් තිස්සේ. ඉතින් කොහෙද මේ එන්න විදියක් නැහැ වැඩමයි කියනවා. එතකොට එහෙමනම් සක්‍රදෙවියන්ට වැඩමයි කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දවසක් ඔබ වහන්සේ බලන්න ආවා. එද්දී ඔබ වහන්සේ වැඩ හිටියේ සවැත් නුවර ජේතවනී සලලාගාර කියන කුටියේ. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ භාවනා කර කර හිටියේ. මං මේ පැමිණිච්ච වෙලාවේ බුඤ්ජති කියලා මේ වෙසමුණි මහරජුරුවන්ගේ පද පරිචාරිකාවක් හිටියා. ඈතින් භාග්‍යතුන් වහන්සේට වැඳගෙන හිටියා. ඉතින් මම බුඤ්ජතිට කිව්වා අනේ නංගියේ භාග්‍යවතුන් වහන්සේ සමාධියෙන් නැගිට්ටහම පිරිවර ජනයා සහිතව සක්දිවිඳුන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කරන්න කියලා මං කියලා ආවා. එතකොට මේ බුඤ්ජති කිව්වා හා හා කතා කරන්න එපා මේ දේවේන්ද්‍රයේ භාග්‍යවතුන් වහන්සේ භාවනා කරන වෙලාවේ උන්වහන්සේට බාධා පිණිස කතා කරන්න එපා කියලා මටත් කිව්වා. ස්වාමීනි බුඤ්ජති මේ පණිවිඩය කිව්වද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් දේවේන්ද්‍රී මතකයි මතකයි බුඤ්ජති එහෙම එකක් කිව්ව තමයි. හැබැයි ඒ ඔබ වාහනේ දිව්‍ය රථේ ඒ හරවද්දි මේ රෝද කැරකෙන සද්දය අහලා මට සමාධියෙන් ඇහැරුණා කිව්වා. එතකොට මේකෙන් අපිට පේනවා බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රවණේන්ද්‍රිය මේ සමන්දීමේ ඉන්ද්‍රිය කොයිතරම් සියුම් විදියට ක්‍රියාත්මක වෙනවද කියලා. අපිට එහෙමද නේද බලන්න උන්වහන්සේගේ බලවත් සීය කොච්චර සියුම්දියක්ද උන්වහන්සේ ඇහුවේ. එතකොට මේ ඔන්න දැන් ඊට පස්සේ ශක්ති විඳු කතාවට වැටුණා. මේ බලන්න මේ ශක්‍ර දෙවියන් මේ කියන කතාව කිනු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම දිව්‍ය ලෝකේ උපදින්න කලින් ඒ අනිත් දෙවරු මං දිව්‍ය ලෝකේ පහළ වෙනකොට තව දෙවරු හිටියා. ඒගොල්ලෝ මෙන්න මෙහිම කතාවක් කතා වෙනවා. දෙවියන් අතර පිරිස වැඩි වෙන්නේ තථාගතරහ සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙන කාලවල. දෙවියන් අතර පිරිස වැඩි වෙන්නේ කොයි කාලවලද? ඔව්. බුදුරජාණන් වහන්සේලාගේ ධර්මයේ පවතින කාලවල තමයි දිව්‍ය පිරිස වැඩි වෙන්නේ. දිබ්බාකාය පරිපූර්ණන්ති දිව්‍ය පිරිස වැඩි වෙනවා. හායන්ති අසුරාකාය අසුර පිරිස අඩුයි කියන එතකොට. දිව්‍ය පිරිස වැඩි වෙනවා කියන්නේ. කෙනෙක් ස්වාමීනි මම ඕක ඇහුවා. හැබැයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඕක සම්පූර්ණ ඇත්තක්. මට දැන් ඒක ඇස්පනා පිට ඔප්පු වුණා කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැන් වැඩ ඉන්න ලෝකේ දැන් දිව්‍යකාය පිරිනව කිව්වා. ඒ කියන්නේ මැරෙන මැරෙන අය කොහෙද යන්නේ? දිවී ලෝකේ යන්නේ. වර්තමාන අය දිවී ලෝකේ යයිද? යන්නේ ඇයි? ගරහනවන දිවී ලෝකෙටත් පින් කරන්න බෑ කියනවා. අපි දින පිනින් තමයි දිවී ලෝකේ පලච්චය ඉන්නේ. ඕන්න කියන එක. අපිම පින් දෙන්න ඕනේ. පින් ටිකක් කොල්ල අපි දුන්නොත් තමයි දෙවියන් අතර දෙවියන්ටත් පිනක් තියෙන්නේ. නැත්නම් උන්දලටත් පිනක් නැත. හරි ඉහලින් කතාව. පින් කරන්න බෑ දිවී ලෝකෙ ගිහිල්ලා අපි අනේ අපි නෑ යන්න තේ කියනවා කියලා මෙහි පෙරේද කොට තියෙනවා හත් දවසේදී. එතකොට දැන් බලන්න දැන් දිවී ලෝකෙත් වෙහිලා බෞද්ධින්ට දෙවුලවත් වෙහිලා මනුස්ස ලෝකෙත් තනියම දැන් මෙරි නෑ කොහේ යනවද කියලා හොයන්න බෑ. එතකොට බලන්න දැන් මේ දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා කියන්නේ ස්වාමීනි මේක මගේ ස්පනා පිට දැක්ක කියනවා මම මේ ඇත්ත. මොකක්ද ඇත්ත? බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලේ දිව්‍ය පිරිස වැඩි වෙනවා කියන කරුණ. එතකොට තේරෙන අපේ රටේ කතාබස් කරලා තියෙන මහා මිත්‍යා දෘෂ්ටියක්. දෙවියෝ වෙලා වැඩක් නැත, දිව්‍ය ලෝකෙ ගිහිල්ලා වැඩක් නැත. මේ මිනිස් වෙලාම තමයි මේ පින් රැස් කරගන්න තියෙන්නේ. අපි දෙන පිනකින් තමයි හොඳලා ජීවත් වෙන්නේ. දැන් මනුස්ස ලෝකේ අපි ඉන්න කාලේ එහෙනම් දෙවියන්ටත් පින් දීපු අය අපි. ඊළඟට එහෙනම් අපිට මොන එච්චර පින් තිබිලා අපිට දැන් ඔන්න අපි දැන් දෙවියන්ටත් බෙදුවා. ඊළඟට මැරිච්ච ඥාතියින්ටත් බෙදුවා. මලාට පස්සේ පෙරේත කොට. හරිද ක්‍රමේත කොට? අන්න බලන්න. දැන් චීන ස්වාමීනි මෙන්න මේ දිව්‍යකාය දෙවියන් අතර මේ පිරිස වැඩි වුණා කියන එකට මේ ඔන්න දැන් මෙයා විස්තරයක් කියනවා. කි ස්වාමීනි මේ ශාක්‍ය දියණියක් හිටියා ගෝපිකා කියලා කපිලවස්තු හිටියේ කියනවා. ඈ බුදුරජුන් කෙරෙහි පැහැදිලා හිටියා. ධර්මයේ කෙරෙහි පැහැදිලා හිටියා. ආර්ය සංඝයා කෙරෙහි පැහැදිලා හිටියා. ශීල් පුරමින් හිටියා. මේ මොනවද මේ කියන්නේ? සෝතාපට්ටි අංග වලින් යුක්ත වෙලා හිටියා කියනවා. ඒතර සෝතාපට්ටි අංග කීයක් තියෙනවද? සෝතාපට්ටි අංග 4යි තියෙන්නේ. ඒ සෝතාපට්ටි අංග 4ෙන් යුක්ත වෙලා හිටියා කියනවා. ওই සෝතාපට්ටි අංග 4 ගැන කතාවක් තියෙනවා මේ සංවිතනිකායේ 5 මට මතක හැටියට තියෙන්නේ. එතන ඒකේ තියෙනවා මේ බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයෝ දෙන්නෙක් කතා වෙනවා. එක්කෙනෙක් කියනවා මේ සෝතාපට්ටි අංග තුනක් තියෙනවා කියනවා. මොනවද කියලා අහනවා. ඒ තමයි කියනවා තෙරුවන් කිරී ප්‍රසාදේ. තව එක්කෙනෙක් හිටියා සෝතාපන්න වෙච්ච එක්කෙනෙක්. එයා කිව්වා නෑ සෝතාපට්ටි අංග තුනක් නෙමෙයි තියෙන්නේ. සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. මේක මේ කරුණු කිය විස්තර කරගන්න උපු කරන්න බැරි වුණා. ඊට පස්සේ මේ ප්‍රශ්නේ අරගෙන ගියා බුදුරජාණන් වහන්සේ ළඟට. අරන් ගිහිල්ලා කිව්වා ස්වාමීනි මෙයා සෝතාපට්ටි අංග තුනක් තියෙනවා කියලා කියනවා. නමුත් ස්වාමීනි මම පැහැදිලි කළා මෙයිට සෝතාපට්ටි අංග තුනක් නෙවෙයි තියෙන්නේ හතරක් කියලා මෙයි පිළිගන්නේ. ඒ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේකෙදි මම භාග්‍යතුන් වහන්සේ සෝතාපට්ටි අංග හතරක් වදාළ බවට මං නොසිල් වෙන පැහැදීමකට පත් වෙලා ඉන්නවා කියලා. ඒ නිසා අන්තිමට යා කරුණ කියලා කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙවියන් සහිත ලෝකයාම එක පැත්තක් වෙලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තනි පැත්තක ඉන්නවා නම් මමත් මේ පැත්තේ කිව්වා පිරිස වැඩි කියලා මං වැඩි පැත්ත ගන්නෑ කිව්වා මමත් මේ පැත්තේ කිව්වා. එතකොට මේ මගේ පැහැදීම මේ වගේ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අර අනිත් එක්කිනාලින් ඔබ මොකද්ද මෙයා ගැන කියන්නේ? ස්වාමීනි මම මේ ගැන කියන්නේ යහපත කුසලය කියලා කිව්වා. එතකොට බලන්න ඒ වගේනත් එහෙනම් අපේ පැහැදීමක් නොසිල්ලෙන පැහැදීමක් තියෙන්න ඕනේ මේ කරුණු ගැන. ධර්මයේ හැසිරෙනවා ධර්මයේ වැටහෙනවා කියන්නේ ඒකයි. එතකොට කිය ස්වාමීනි මෙන්න මේ මෙයා මෙන්න මෙහෙම බුද්ධේ පසන්නා ධම්මේ පසන්නා සංඝේ පසන්නා සීලේසු පරිපූර්ණකාරී මේ සීල් පුරණ මේ කියන්නේ සෝතාපට්ඨියංග තමයි මේ විස්තර කරන්නේ. හැබැයි ඒ කවුරුත් බොහෝ දිනෙක බුදුරජාන් වහන්සේගේ කාලේ බොහෝ දිනෙක මේ මම සෝවාන් වුණා මම සකදාගම් වුණා කියලා කීකේ ගිහිලා නැහැ. සූත්‍ර දේශනාවල තියෙනවා. ඒවැය කියන්නේ මෙහෙමයි. සමහර කියනවා මම නොසෙල්ලෙන පැහැදීමකින් යුක්තයි. මම මෙන්න මේ ආරේකාන්ත සීලෙන් යුක්ත වෙන්නවා. අනිත් එක්කෙනා කියනවා සාදු සාදු ඔබෝයි කිව්වේ සෝතාපට්ඨියංග ගැනයි. එහෙම කෙනෙක් ගුණ වශයෙන් හඳුනගෙන සතුටු වුණා මිසක් මම ආසවල් ඵලයේ ඔබ ආසවල් ඵලයේද ඒව හයිල්ලක් තිබුණේ නැහැ. ඉතින් කියන ස්වාමීනි මේ ගෝපිකා කියන සාක්කී දියණිය මේ ස්ත්‍රී බව අත්හැරලා ස්ත්‍රී බව හිතෙන් අත්හැරලා ස්ත්‍රී බවට තියෙන ඇල්ම දුරු කරලා පුරුෂ බව වැඩුවා. අන්න පිරිමියෙක් වෙන්න තියෙන ක්‍රමය මේ තියෙන්නේ. දැකදර ධර්මයේ හැසිරිලා තෙරුවන් සරණ ගිහලා සීලේ පිළිලා මොකද කරලා තියෙන්නේ? ස්ත්‍රී බව කෙරෙහි තියෙන ඇල්ම දුරු කරලා පුරුෂ බව වැඩුවා කියනවා. පෞරුෂය වැඩිලා තියෙනවා. දැන් අපි අහලා තියෙන්නේ කලින් එහෙම නෙමෙයිනේ මොකද්ද? ස්වාමි පුරුෂයා වරන් දෙන්න ඕනේ. විවරණ. එහෙම නැත්නම් ආයි පිරිමියෙක් වෙලි ඒක බෑ. නමුත් දැන් මේක තියෙන්නේ කොහොමද? ඔව්. මොකද ස්ත්‍රියකට ස්ත්‍රී තත්ත්වෙම හිත පවතින හේතු වෙන එකක් තමයි ස්ත්‍රී ගතිගුණ. ස්ත්‍රී ආභරණ. ස්ත්‍රී හැඩය, ස්ත්‍රී ආකල්ප, ස්ත්‍රී භාවය පිළිබඳ තියෙන ඇල්ම. ඒ නිසා දිගින් දිගට මෙයා ස්ත්‍රියක් වෙනවා. ඉතින් මෙයා මොකද කළේ මේ ගෝපිකා? ඒක ආතෑරියා. දුරු කළා. දුරු කළා පුරුෂයෙකුගේ ස්වභාවයේ හිතේ වැදුවා. කය බිඳී මරණින් මතු තවතිසා දිවී ලෝකේ සක්‍ර දෙවියන්ගේ පුත්‍රස්ථානේ දිව්‍ය කුමාරයෙක් වෙලා පහළ වුණා. ඉපදුණා. එයා නමින් ප්‍රසිද්ධ වුණා ගෝපක දිව්‍ය පුත්‍රයා. ගෝපක දිව්‍ය පුත්‍රයා කියලා ප්‍රසිද්ධ වුණා. ඉතින් මෙයා මේ කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒ ගෝපිකා කියන සාක්‍ය දියණිය හිටපු ප්‍රදේශයේ ගෝපිකාගෙන් මේ උපස්ථාන ලැබපු ස්වාමින් වහන්සේලා තුන් නමක් හිටියා. Brahmachari ජීවිත ගෙවනගෙන සාසනය ඇතිරුණා. හැබැයි ඒගොල්ලෝ ගිහින් ඉපදුනේ අර ගෝපක දිව්‍ය පුත්‍රයාට උපස්ථාන කරන කණ්ඩායමේ. ගාන්ධර්ව කියලා කියන්නේ එතන අර දෙවියන් වෙනම දෙවිව කොටසක් ඉන්නවා. ගාන්ධර්ව කියන්නේ දෙවියන්ට සේවා කරන පිරිසක්. ඒගොල්ලෝ දිව්‍ය කුට්ටාසයක් තමයි. නමුත් ඒගොල්ලෝ කරන දෙවියන්ට උපස්ථාන කරනවා කියලා කියන්නේ මොකද්ද? සතුටු කරනවා. දැන් ගාන්ධර්ව කට්ටිය කරන්නේ මොකද්ද? දැන් අර දැක්ක ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා මොකද කිලි? හා යමං බුදුරජාන් වහන්සේ බහැ දකින්න යමං පුතේ කිය මොකද්ද යතට ගත්තේ? ඒතර මේගොල්ලන්ට දිව විමාන වීණා ඩෝල්ක පහළ වෙනවා ඇති. එතකොට අර ස්වාමීන් වහන්සේලා දිවකාය උපන්න. දැන් ඊට පස්සේ ඒගොල්ලෝ ගාන්ධර්ව දෙවිවරු. ඒගොල්ලන්ට පහළ වුණා ඌව. දැන් මේගොල්ලෝ මේ ඩෝල්ක කරේ ගහගෙන දැන් යනවා. කොහෙද මේ යන්නේ? දෙවිවරුන්ට උපස්ථාන කරන්න. දැන් මේගොල්ලන්ට උපස්ථාන වැටලා තිබෙන්නේ කාටද? ගෝපක දිව්‍ය පුත්‍රයාට උපස්ථාන කරන්නයි මේ Brahmacharya සීලය ආරක්ෂා කරන් දිනු කරපු අර ස්වාමීන් වහන්සේලා දැන් අර හීන වූ ගාන්ධර්ව කායය ඉපදිලා දැන් ඉතින් උපස්ථානට දැන් යනවා. දැන් අර ගෝපක දිව්‍ය පුත්‍ර එකපාරට අඳුන ගත්තා. අනේ මේ අර ස්වාමීන් වහන්සේලා නේද මේ? මං අර උපස්ථාන කරපු ස්වාමීන් වහන්සේලා නේද මේ? දැන් මේ නැටුම් කණ්ඩායමේ ඉන්නේ. බල්ලා කියනවා අනේ බවත්නි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ ඇහුවේ මොන පැත්ත බලාගෙනද? මම මේ ස්ත්‍රියක් වෙලා ඉන්නේද්දි මම මේ බුදුරජාණන් වහන්සේ කෙරේ නොසෙල්ලෙන්න හිත පහදවා ගත්තා. උන්වහන්සේ කෙරේ අවිච්ඡ ප්‍රසාදය ඇති කරගත්තා. ධර්මයේ කෙරේ අවිච්ඡ ප්‍රසාදය ඇති කරගත්තා. සංඝයා කෙරේ අවිච්ඡ ප්‍රසාදය ඇති කරගත්තා. මම සීල සම්පත්තියේ පිහිටියා. තමුන්වහන්සේලා මොකද්ද මේ මහණෙලා හිටගෙන කරගත්තේ? දැන් මෙයා අහනවා. මම මේ ස්ත්‍රීත්වයත් කෙරෙහි ඇල්ම දුරු කළා. මම පුරුෂ භාවයත් පුරුදු කළා. මම දිව්‍ය පුත්‍රයෙකුත් වුණා. දැන් මාව අනිත්‍ය ඔක්කොම දන්නේ ගෝපක දිව්‍ය පුත්‍රයා කියලා. තමුන්වහන්සේලාට මේ මොකද්ද උනේ? මේ මෙච්චර උසස් ශාසනයක බමුසරර කළ මේ නැටුම් කණ්ඩායමක උපදින්න ඒ දෙවියා කියනවා අනේ මම මේ නොදැක්ක යුතු දෙයක් තමයි මේ දැක්කේ. කියපු ගමන් මෙහෙම චෝදනා කරනකට දෙවිවරු දෙන්නෙකුට සිහිය උපන්න. සමහරුන්ට චෝදනා කරනකට සිහිය උපදිනවා. මිනිස් ලෝකෙත් එහෙමයි. සමහරුන්ට චෝදනා කරද්දි සිහිය උපදිනවා. සමහරුන්ට සිහිය උපදින්නේ නැහැ. ඉතින් දෙන්නෙකුට සිහිය උපන්න. සිහිය පිදලා ඒගොල්ලෝ කල්පනා කරනවා. ඒගොල්ලෝ කතා වෙනවා. අනේ අපි මොකටද හන්ද ව්‍යායාම ව්‍යායාම ව්‍යායාම මානෝ මයම් පරපිස්සා වුම් අනේ අපි මේ අනුන්නේ දාසිය වෙලා වැඩක් නැහැ අපි වීරිය කරමු කියනවා. දැන් බලන්න දිවි ලෝකෙ ගිය එකේ වාසියක් නැද්ද? නැටුම් කණ්ඩායමේ උපන්නත් වාසියක් නැද්ද? වාසියක් තියෙන මොකද්ද? අපි ව්‍යායාම කරමු කියන එක කිව්වේ. අපි දැන්වත් වීරිය කරමු කියනවා මේ කාමයේ අත්තරින්න කියලා. වීරිය කළා මොකද කරන්නේ? මේගොල්ලන්ට තියෙනවා ආරභින්සු අනුස්සරං ගෞතම සාසන, ගෞතමයන් වහන්සේගේ ශාසනය සිහි කරන්න පටන් ගත්තා කියනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් වඩන්න පටන් ගත්තේ කියනවා. ඊට පස්සේ මොකද කළේ? ඉදේව චිත්තානි විරාජයීත්වා කාමේසු ආදීනව මද්දසංසු. ඒ දිවි ලෝකයේම හිත කලකිරිලා කාමයන්ගේ ආදීනව දැක්කා. ආදීනව සිහි කරන්න පටන් ගත්තා. පටන් අරගෙන සියලුම කාම බන්ධන සිඳලා දිව්‍ය ලෝකයේ ඉක්මවා ගියා. ඒ කියන්නේ අනාගාමී වුණා. දිව්‍ය ලෝකෙ ඉක්මවා ගියා. එතනම චුත වෙලා ඒගොල්ල දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඔව් අනාගාමී බ්‍රහ්ම ලෝකයේ උපන්නා. දැන් බලන්න කොච්චර ඒගොල්ලන්ට කොච්චර ෂොක් එකක් වදින්නේ නැද්ද මේ වගේ කරගන්න. ඒතකොට දැන් බලන්න මේ මනුස්ස ලෝකේ පුරුදු කරපු දේවල් අපතේ ගියාද? අපතේ ගියේ නෑ. මේදි මොකක් හරි වෙලා ප්‍රමාදයෙන් හිටියා. නමුත් ඒ ධර්මයේ අල්ලගෙන දිනු කරගත්ත. හැබැයි ඒගොල්ලන්ට අර ගෝපක දිව්‍ය පුත්‍රයා චෝදනා නොකරන්න අර වීණාග ගහ ඉන්නවා. බලන්න අර අවබෝධ අර චෝදනාවත් එක්කම සිහිය උපන්නා. සිහිය ඉපදිලා මොකද කළේ? මොකද ඒ චෝදනාව ධර්මානුකූලනේ. අයි අයි මොන පැත්ත බලන්ද මේක සිහි කළේ? දැන් බලන්න මම කරපු දේ කියලා. ඉතින් ආ සිහි කර උපවාසයට උපස්ථාන කළේ මං, දාන දුන්නේ මං. ඊට පස්සේ මේක තියෙනවා මේ හස්ති රාජයේ මේ වරපොට සිඳගෙන යනවා වගේ සියලු දිව්‍ය කාම බන්ධන සිඳ බිඳගෙන ඒ අය අනාගාමී බඹලෝ උපන්න කියලා. ඒක අනිත් එක්කෙනෙක් විතරක් එයාට ශක්තියක් නැහැ අරකට වශක වුණා. ඉතින් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවකයන් මේ ධර්මයට පැහැදුනාට පස්සේ මම දැකලා තියෙන්නේ මේ කෙලෙස් මේ සැක රහිත වෙලා ඉන්නවා. කොහොමද ඉන්නවා කියන්නේ? සැක රහිත වෙලා ඉන්නවා. මේ අරක කොහොමද මේක කොහොමද කිය හිතන්නේසු සැක රහිතව ඉන්නවා. ඉතින් ස්වාමීනි මං මේ විශේෂත්වයේ දැක්කා. දැකලා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ලබන්නයි මමත් මේ ආවේ. තස්ස ධම්මස්ස පත්තියා ආගත මාහසි මාරිස මමත් මේ ධර්මය අවබෝධ කරගන්න ආසාවෙනුයි මම මේ ආවේ කියලා කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේට මේ අදහස ඇති වුණා. මොකද්ද? මේ සක්දෙවිඳු බොහෝ කාලයක් තිස්සේ පිරිසිදු ආපු කෙනෙක්. පිරිසිදු ආවා කියලා කියන්නේ දිගටම කාලයක් තිස්සේ සුගතිය ඉපදිලා තියෙනවා. දැන් මෙයා මගෙන් ප්‍රශ්න අහනවා. හැබැයි මේ වහන්නේ අර්ථ සහිත ප්‍රශ්න. මේ ප්‍රශ්න අහන්නේ අනර්ථය වන්න නෙවෙයි. අනික මෙයා මේ ප්‍රශ්න අහන්නේ අවබෝධ කරගන්න අදහසින්මයි. මම මෙයාට උත්තර දුන්නාම මෙයා ඉක්මනට අවබෝධ කරගන්නා කෙනෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේ සක්දෙවිඳුට කියන හොඳයි සක්දෙවිඳ ඔය ප්‍රශ්න තියෙනවා නම් ඔයාගේ අහන්න කියනවා. දැන් ඔන්න ඊළඟට ඔබ අහන්නේ දැන් කාගේ ප්‍රශ්නද? මිනිස් ලොව මිනිසුන්ගේ ප්‍රශ්න නෙමෙයි දැන් අහන්නේ ඔබ. දැන් කවුරු අහන ප්‍රශ්නද අහන්නේ? සක්දෙවිඳු අහන ප්‍රශ්නේ. දැන් ඔන්න බලන්න අපිට මේ දෙවියන්ගේ ප්‍රශ්න තේරෙනවද? උත්තර තේරෙනවද කියලා හොඳම සාක්ෂිය මේ. අහනවා මෙහෙම. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දෙවිවරු මිනිස්සු අසුරයෝ නාගයෝ ගාන්ධර්වයෝ අනිකුත් සත්වයෝ හැම තිස්සීම කියාගෙන යනවා අපිට නම් ඕනි සාමෙමයි. අපිට ඕනේ මොකද්ද? සාමය ඕනි. අපිට වෛර නැතුව ඉන්න ඕනි, තරහ නැතුව ඉන්න ඕනි, ඊළඟට අව්‍යාවිද පරිහරණය නොකර ඉන්න ඕනි, සාමෙන් ඉන්න ඕනි කිය කී මේගොල්ලෝ ඇතුලෙන් ගෙනියන යුද්ධ කිව්වා. මේගොල්ලෝ කතාවට නම් කියන්නේ සාමේ. කතාවට සාමේ, ක්‍රියාවට යුද්ධේ. දෙවිවරු මිනිස්සු ගාන්ධර්වයෝ අසුරයෝ නාගයෝ ආදී ඔක්කොම සත්‍යෝ. දැන් මේ පස්සේ අපිට තේරෙනවද නැද්ද? තේරෙනවනේ. ඒ මේ කතාවේ ඇත්තක් නැද්ද? ඇයි කතාවට සාමේ තියෙනවා ක්‍රියාවෙන් යුද්ධය. ක්‍රියාවෙන් එහෙම නැහැ කියන සාමේ නැහැ කියන ක්‍රියාවෙන් වෛර කරගෙන තරහ වෙලා ක්‍රෝධ කරගෙන ආඩපාලි කියාගෙන යනවා. කතාවෙන් නම් සාමේ සාන්ත. ක්‍රියාවෙන් යුද්ධය. බුදුරජාණන් වහන්සේගෙන් අහන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහෙම වෙන්නේ මොන වගේ ක්ලේශයකට බැඳුණු නිසාද? බලන්න කොච්චර බුද්ධිමත් ප්‍රශ්නයක්ද මේ අහන්නේ. මේ කතාවෙන් විතරක් සාමේ තිබිලා ක්‍රියාවෙන් යුද්ධෙ තිබෙන්න මොන වගේ ක්ලේශයකටද අහු වෙලා ඉන්නේ? බුදුරජාණන් වහන්සේ වදාලා දේවේන්ද්‍රය මොවි දෙවිවරු මිනිස්සු අසුරයෝ නාගයෝ ගාන්ධර්වයෝ ආදී අය මේ වෛර නැතුව තරහ නැතුව ඉන්නවා කියලා මේ මහා යෙලින් සාමගෙන නම් කී කී යනවා තමයි. ඒ වුණාට ඒගොල්ලෝ යුද්ධේ ඉන්නේ, යුද්ධය තුල ඉන්නේ. සාමගෙන කතා කළාට දේවේන්ද්‍රය ඕක වෙන්නේ ඒගොල්ලෝ බැඳිලා ඉන්නේ, ඒගොල්ලෝ අහුවෙලා ඉන්නේ ඊර්ෂියාවටත් මසුරුකමටත්. ඔන්න ප්‍රශ්නේ මොකීට දහුවෙලා ඉන්නේ? ඉරිෂියාවටත් මසුරුකමටත් කියන මෙන්න මේ දෙකට. ඉස්සා මච්චරිය සංයෝජනාහිකෝ දේවානමෙන්ද දේවා මනුස්ස ආදී කියන. එතකොට මේ ඉස්සා මච්චරිය කියන සංයෝජනේ, ඒ කියන්නේ ඉරිෂියාවත් මසුරුකමත් කියන බන්ධනේ නිසා තමයි කියනවා කටින් සාමය ක්‍රියාවෙන් යුද්ධය, කතාවෙන් සාමය ක්‍රියාවෙන් යුද්ධය. එහෙනම් අපට පේනවා මේ ඊර්ෂියාවත් මසුරුකමත් කියන එක තමයි සම්පූර්ණයෙන්ම මේ මිනිස්යන්ගේ මනස ප්‍රචණ්ඩ කරලා නපුරු කරලා කුඩුකේඩු කරලා දුෂ්ට කරලා දාන්නේ. ඊර්ෂියාවත් මසුරුකමත්. දැන් මසුරුකම් පහක් තියෙනවා, ඒ පහ අත්නොහැර සෝතාපන්න වෙන්නවත් බෑ කියනවා. මොනවද මේ මසුරුකම් පහ? ආවාස මච්චරිය. ඒ කියන්නේ ගෙවල් දරවල් වලට පාන්සල් වලට මසුරු කරගෙන ඉන්නේ, මසුරු සිටින් ඉන්නවා. ආවාස මච්චරිය. කුල මච්චරිය කියන්නේ ගෙවල් නම් තමන්ගේ පිරිසට, නැත්නම් පාන්සල් වල නම් දායකයන්ට මසුරු කමින් ඉන්නෝ. ඒ දායකයෝ වෙන කෙනෙක් එක කතා කරනවට කැමති නැහැ, ගෝලියෙක් එක කතා කරනවට කැමති නැහැ. එහෙම ඉන්න තැන් තියෙනවා. එහෙම මසුරු කමින් ඉන්න කුල මච්චරිය, ආවාස මච්චරිය, කුල මච්චරිය, වන්න මච්චරිය. කෙනෙකුගේ රූපය කීර්තිය ඒවට කැමති නැහැ, මසුරු කමින් ඉන්නවා. ඊළඟට ලාභ මච්චරිය. කෙනෙකුට යමක් ලැබෙනවාට කැමති නැහැ, ඒකට මසුරු කමින් ඉන්නවා. කවදාවත් හිත දියුණු කරන්න බෑ ලාභ මච්චරිය. ඉතින් පුපුරනවා, අරුන්ට මෙහෙමද පුපුරනවා ලාභ මච්චරිය. දැන් අපි ගත්තත් එකම පවුලේ සහෝදරයෙ බෙදිලා නැද්ද මේ මසුරුකම නිසා? ඊළඟට ධම්ම මච්චරිය කියන්නේ ධර්මයෙන් තවත් කෙනෙක් ලැබනවාටවත් කැමති නෑ. මේ එකම පවුලේ සහෝදරයෙ නොන අක්කට හම්බ වෙනවා නම් ගෙයක් හැදුවා නම් අක්කා අර පවුලේ බාලයෝ ටික ඔක්කොම කැමති නෑ. ඊට පස්සේ බයින්න පටන් ගන්නවා, ඒ ගෙදරට යන්නේ. ඊළඟට බැරි වෙලාව සහෝදරේ කාර් එකක් ගත්තොත් අනිත් අයර නැත්තම් ඕන්න මසුරුකමෙන් බයින්න පටන් ගන්න. උන්දු කොහොමද කාර් ගන්න සල්ලි ඕන්න කියනවා බයින්න. මේ මොනවද මේ යන්නේ? මසුරුකම. මසුරුකමත් ඊර්ෂ්‍යාව ඉස්සා මච්චරිය කියන එකට බැඳිලා තියෙන එක. ඊර්ෂ්‍යාවත් මසුරුකමත් මේව ඇති වෙනවා. මේකින් තමයි මිනිස්සු පිරෙන්නේ. ඒ කියන්නේ කටින් සාමේ තියෙනවා, ඇතුලෙන් යුද්ධ තියෙනවා. මේක තමයි තියෙන්නේ. දැන් අර තියෙන්නේ මේ ගුත්තිල මූසිල කතාව එහෙම ලස්සනට තියෙන්නේ. දැක්කන ගුරුවරයා ගෝලයා ගැන තියෙන මේ විදිහට. ගුරුවරයා ගුත්තිල. ගුත්තිල පඬිතුම ඔන්න ගෝලයන්ට ඉගැන්වුවා. දැන් මූසිලට මූසිල කල්පනා කළා මොකද්ද? ගුරුවරයා මොකද? මමනේ දැන් මමනේ මිනිහා. ඊට පස්සේ මොකද කරේ? පයින් ගහගෙන විනාශ කරගෙන දැන් යන්න තමයි යාගේ අදහස. මූසිල. ඊට පස්සේ මොකද කරේ? පුළුවන් තරම් අර ගුරුවරයාට රිද්දෝගන. ඊට පස්සේ සමාජය ඇතුලේ කතන්දරයක් පැතිරෙව ගුරුවරයාගෙන් දැන් වැඩක් නැත්. ගුරුවරයා නෙමෙයි දැන් දන්නේ. දැන් දන්නේ කවුද? ගෝලයා තමයි දැන් දන්නේ. දැක්කද මේ මොකෙන්ද මේ කියන්නේ? ඉස්සා මච්චරිය. ඊර්ෂ්‍යාවත් මසුරුකමත් කියන එකෙන් තමයි මේ කියන්නේ. ආවට පස්සේ ගුරුවරු ගෝලිය අඳුනන්නේ නැහැ. එතකොට මේ ගුණ වශයෙන් කෙනෙක්ව දකින්න තියෙන අවස්ථාව සම්පූර්ණයෙන් නැතු යනවා. මේ ඉස්සා මච්චරිය ආවට පස්සේ ඊරිසියාවත් මසුරුකමත් ආවට පස්සේ ඊට පස්සේ යාට මිනිස්සුකගේ ගුණ දකින්න තියෙන හැකියාව නැති වෙන. ඊට පස්සේ මොකද කරන්නේ? ගුණ මකමක සම්පූර්ණම තියෙන ගුණ මක පුද්ගලයෙක් වෙලා අර ඊරිසියාවත් මසුරුකමත් නිසා තමන් මහා පාපී හිතක් ඇති කර ගන්නවා. දැන් එතකොට බලන්න, එහෙනම් අපිට පැහැදිලිව පේන එකක් මොකද්ද? මේ ලෝකේ මේ බලාපොරොත්තු වෙන සාමයේ ඇති වෙන්න නම් මොකද්ද නැති වෙන්න ඕනේ? ඊර්ෂියාවත් මසුරුකමත් නැති වෙච්ච දවසට විතරයි සාමයේ ඇති වෙන්නේ. කවදාවත් මේ කටින් කියන සාමේ නම් ක්‍රියාව බවට පත් වෙන්නේ නැහැ. ක්‍රියාව බවට පත් වෙන්න නම් ඊර්ෂියාවත් මසුරුකමත් නැති වෙන්න ඕනේ. ඊර්ෂියාවත් මසුරුකමත් තියෙන තාකල් මේ යුද්ධේ තියෙනවා, මේ අර්බුදේ තියෙනවා, කුඩු කෙඩුකම් එකට එක මේ බැන ගැනිලි, වෛර, ක්‍රෝධ, නපුරුකම්, ගුණමකකම්, අවලාද නැගිලි, මේ මඩ ගැහිලි ඔක්කොම තියෙනවා. දැන් බලන්න මඩ ඔක්කොම තියෙනවා. මේ ඔක්කොම නැති වෙන්න නම් මොකද නැති වෙන්න ඕනේ? ඊර්ෂියාවත් මසුරුකම නැති වෙන්න ඕනේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා සක්‍රදිවැටිකව දේවේන්ද්‍ර ඊර්ෂියාවත් මසුරුකම නැති වෙච්ච ගම මේ පස්සේ ඉවරයි කියලා. එතකොට දැන් අපිට මේ දෙවියන්ට දේශනා කරපු ධර්මය දැන් කියන්න තේරෙනවද නැද්ද? තේරෙනවනේ. ඊළඟට සක්‍ර දෙවියව ඊළඟ ප්‍රශ්නේ අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔය ඉරිසියාවත් මසුරුකමත් කියන එකට මුල මොකද්ද? ඉරිසියාවත් මසුරුකමට නිදානේ මොකද්ද? මොකෙන්ද ඕක හටගන්නේ? මොකක් තිබ්බොත්ද ඉරිසියාවත් මසුරුකමත් තිබෙන්නේ? මොකක් නැති වුණොත්ද ඉරිසියාවත් මසුරුකමත් නැති වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා. බලන්න කවුරුත් හිතපු නැති එකක් මේ. උන්වහන්සේ පිළිතුරු දෙනවා, දේවේන්ද්‍රය, ඔය ඉරිසියාවත් මසුරුකමත් කියන එක හටගන්නේ ප්‍රිය අප්‍රිය බව කියන කාරණේ. ප්‍රිය අප්‍රිය බවෙන් කියන එක හටගන්නේ, ප්‍රිය අප්‍රිය බවෙන් කියන එක සකස් වෙලා එන්නේ. ප්‍රිය අප්‍රිය බව කියන එක නැත්තම් ඉරිසියාවත් මසුරුකමත් නැත. ප්‍රිය අප්‍රිය බව තිබ්බොත් තමයි කියන ඉරිසියාවත් මසුරුකමත් තියෙන්නේ. දැන් මම මේක තේරෙන්න කියන්න. අපි කියමු තමන් ගයක් ලැබෙනවාට තමන් ප්‍රියයි. ඒකෙන් තමන්ට ඒකට කැමතියි. වෙන කෙනෙකුට ඒක ලැබෙනවාට කැමති නෑ. තමන් ඒ කාර්යයට ප්‍රියයි තමන්ට ලැබෙනවාට, වෙන කෙනෙකුට ලැබෙනවාට අප්‍රියයි. ප්‍රිය අප්‍රිය බව මුල් කරගෙන මොකක්ද ඇති වෙන්නේ? එතකොට ඊර්ෂියාවත් මසුරුකමත් ඇති වෙනවා. තමන්ට කීර්තියක් ලැබෙනවාට ප්‍රියයි, වෙන කෙනෙකුට කීර්තියක් ලැබෙනවාට අප්‍රියයි. නමුත් යාට ඒක ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? ආන් ඊර්ෂියාවත් මසුරුකමත් ඇති වෙනවා. දැන් අපිට පේනවා, දැන් මේ දවස්වල රූපවාහිනී වලින්, මාධ්‍ය වලින්, පත්තර වලින් අපිට පේනවා මොකද්ද? එකිනෙකා මඩ ගහ ගන්නට පේනවා නේද? මේකට හේතුව මොකද්ද? ප්‍රිය අප්‍රිය බව. තමන්ට ලැබෙනවාට ප්‍රියයි, වෙන කෙනෙකුට ලැබෙනවාට අප්‍රියයි. ආන් ඒක ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඊට පස්සේ බලන්නේ තමන් අප්‍රිය අප්‍රියනේ ලැබෙනවට යාව නැති කරන්න කල්පනා කරනවා. වෙනසෙනවා නම් හොඳයි, නැසෙනවා නම් හොඳයි. මේ වගේ කල්පනා කරන, නැත්නම් නැති වෙනවා නම් හොඳයි. ඒ වගේ කල්පනා කරනවා. මේ කල්පනා කරන්නේ අර මේක ඉන්නෙම කින්ද? ප්‍රිය අප්‍රිය බව. ඊට පස්සේ මට තැනක් ඒවි. ඒකට ප්‍රියයිනේ තමයි. මේ වගේ ප්‍රිය අප්‍රිය බව කියන ක්ලේශයක්. එතකොට බලන්න මේ ප්‍රිය අප්‍රිය බව කියන්නේ මොකද්ද? ක්ලේශයක්. තමන්ට යමක් ප්‍රියයි, ඒ දේ තමන්ට නැහැ. නමුත් ඒ දේ වෙන කෙනෙකුට ලැබෙනවා. ඒකට තමන් අප්‍රියයි. ප්‍රිය අප්‍රිය බව මුල් කරගෙන ඉරිසියාවත් මසුරුකමත් හටගන්නවා. බුදුරජාණන් වහන්සේගෙන් සක්දිවිඳු අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, මේ ප්‍රිය අප්‍රිය බව ඇති වෙන්නේ හේතුව මොකද්ද? ප්‍රිය අප්‍රිය බව මොකෙන්ද හටගන්නේ? ප්‍රිය අප්‍රිය බව මොකෙන්ද හැදිලා එන්නේ? මොකක් තිබුණොත්ද ප්‍රිය අප්‍රිය බව තියෙන්නේ? මොකක් නැත්තන්ද ප්‍රිය අප්‍රිය බව නැත්තේ? අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උදාලා මේ දේවේන්ද්‍රි ඡන්දකී ඕකට හේතුව මොකද්ද? ඡන්දය, කැමැත්ත. ඡන්දේ කියන්නේ කැමැත්ත. ආසාව. ඒක ආපු ගමන් ඒ ආසාව මුල් කරගෙන දැන් තමන් යමකට ආසා කරනවා. ආසා කිරීම නිසා, ඡන්දේ නිසා තමයි අර ප්‍රිය අප්‍රිය කියන ස්වභාවය හිතේ හැදෙන්නේ. ආසා කිරීම නිසා. ඒතර ඒ ආසාවට උමනාකාරයට සෙදෙන්නේ නැත්තම් යමක්, ඊට පස්සේ මොකද වෙන්නේ? අර ප්‍රියයි අප්‍රියයි කියන ඝට්ටණයකට තමන් මැදි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතනින් හටගන්නව ඊර්ෂ්‍යාවත් මසුරුකමත්. ඊර්ෂ්‍යාවත් මසුරුකමත් හටගන්නවා. දැන් සමහර ඉන්නවා මේ ලොකු ශිෂ්‍ය පිරිස ගොඩාක් පැවිදි කරන්න ආසයි, ලැබෙන්නේ නැහැ, ඡන්දේ තියෙනවා, මහාන කරන්න බෑ, මහාන කවුරුත් යන්නේත් නැහැ. තරුණ ළමයි මෙහි මහාන වෙනවා ඇවිල්ලා. දැන් තමන්ගා මහාන වෙනවාට ප්‍රියයි, මෙහි මහාන වෙනවාට අප්‍රියයි. එතකොට ප්‍රිය අප්‍රිය ඔන්න අර්බුදයට අහු වුණා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉරිසියත් මසුරුකමත් දන්නේ නැහැ, කොහේද කතා කරන්න කියලා දන්නේ නැහැ. රූපහයි පෙට්ටියෙත් ගිහලා බයිනවා. ඊට පස්සේ ඕන්න මහාන කරනවා, ඕන්න ළමයි මහාන කරනවා, උදෙන්දිපා මහාන කරන්න, පවුල් ඔන්න ඉවර වෙනවා, ಜಾති වඳ වෙනවා. දැන් මේ මොකද්ද මේ යන්නේ? ඉරිසියාවත් මසුරුකමත් Taman දන්නේ නැහැ. මේක කොහොමද Taman තුල හැදුනේ කියලාවත් දන්නේ නැහැ. දැන් ඕන්න තරුණ පිරිස් මෙහි පැවිදි වෙනවා. පැවිදිලා අපි සීලයක හික්මවනවා, ගුණයක නුවණක හික්මවනවා. අවුරුදු 10ක් 15ක් ගියාට පස්සේ මේ වටිනා සංගපිරිසක් බිහි වෙන්නේ නැද්ද? ඒක පේන්නේ නැහැ නේද දැක්කන්නේ? ඒක පේන්නේ නැහැ. මේ සිල්වත් පිරිසක් පැවිදි කළා, ගුණවත් පිරිසක් පැවිදි කළා, ධර්මදර විනීදර පිරිසක් බිහි වෙනවා නේද මේකෙන් කියන? ඒක හොයන්න බෑ. ඒක පේන්නේ. ඊට පස්සේ මොකද්ද කරන්නේ? පුළුවන්තරම් බණින ඕන්න මහාන කරන, ඕන ළමයි මහාන කරන, ඕන අලුත් විලාසිතා පටන් අරගෙන කියන කියලා බණිනවා. ඒ බණින්නේ මොකද? Tamante ඒක කරගන්න ආසයි. තමන් ආසයි වගේ පිරිසක් මහාන කරන්න. තමන්ට නෑ. එතකොට ආසදී නෑ. නමුත් ඒකට තමන් ප්‍රියයි. නමුත් අපි ළඟට යන්නේ. එතකොට ඒකට අප්‍රියයි. එහෙමයි යෝක යන්නේ. දැන් තේරෙනවද මේ කෙලස් වැඩ කොන්නේ නැහැටි? එතකොට මේවා අවබෝධයකින් මිසක්, මේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් කියන දේ අවබෝධයකින් මිසක් වෙන ක්‍රමයකින් නම් ප්‍රහාණය කරන්න පුළුවන් එකක් නෙවෙයි. අවබෝධයෙන්මයි ප්‍රහාණය කරන්න තියෙන්නේ. ඉතින් ඒ නිසා ඒ අවබෝධය ඇති වුණොත් වැඩේ හරි. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ට දේශනා කරපු ධර්මය දැන් අපිට හොඳට තේරෙනවානේ. මේ දෙවියන්ට කියනේවා එහෙනම් මේ අය වෙනනේ දෙවියොත් මේ පසතුල ඉන්නේ කියන්නේ. ඊළඟට ශක්දිවිඳු අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මේ ඡන්දය ආසාව මේකට මුල මොකද්ද? කොහොමද හටගන්නේ? මොන විදිහෙද මේක? දැන් මේක කියනවනේ ඡන්දේ නැත්තම්, දැන් මේක කියනවා මේ කල්ලින් කියන දැන් ඡන්දේ කැමැත්ත නැත්තම් මේ ප්‍රියප්‍රිය ඇති වෙන්නේ නැහැ කියන හරි ඒක. මුදින මන් දන්නවා දැන් සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා මේ ගෝල බාලය හදන්න එයාට පුළුවන් කමක් නැහැ. එහෙම කැමත්තක් නැහැ Tamanට මේ පිරිසක් හදා ගන්න ඕනි කියලා. එහෙම එකක් නැහැ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට ප්‍රියාප්‍රිය බවක් නැහැ. එතකොට ඉරිසියා මසුරු බවකුත් ආන් ඒ අය දැක්කත් සිත් පතනවාට. කතා කළා සිත් පතන බොහෝ හොඳයි ඔබ වහන්සේ විකරණ වැඩි විශාල යහපතක් කියලා කියනවා. ආන් දැක්කනේ අර අරක හැදුනොත් බෑ කරන්න. ළෙඩේ හැදුනොත් බැ. හැමදේම එහෙමයි. හැම දෙයක් ගැනම හිතන්නේ නෑ. මම මේ කිව්වේ මගේ උදාහරණයක්. ඔබටත් මේ වගේ ඔබ උදාහරණ ටික හොයාගන්න ඕන තරම් තියෙනවා. එතකොට මේක කුමක් නිදාන කරගෙන, කුමක් මුල් කරගෙනද මේ කැමැත්ත හටගන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා ශක්‍රදේවේන්ද්‍රය මේ ඡන්දයට මුල, ඡන්දේ හටගන්නේ විතර්කයෙන් කිව්වා. මුකින්ද හටගන්නේ? විතර්කයෙන්. විතර්ක කරනවනේ. විතර්ක කරනවා කියන්නේ මොනවද? විතර්ක, විතර්ක තුනක් තියෙන. මොනවද? කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. කල්පනා කරනවා, රැතිසි දුන් දානවා, දිවා පජ්ජලති, දවල්ට ඇවිලෙනවා, රැට නිදාගන්න කියලා කල්පනා කරනවා, ඕගාල කල්පනා කරනවා. මොකද කල්පනා කරන්නේ? අරුන්ට මෙහෙමයි, කොහොමද අරුන්ට වැඩේ දෙන්නේ? කල්පනා කරනවා. මේ මොනවද? විහිසා සංකල්ප. එතකොට මේ ව්‍යාපාද සංකල්ප අරක නැති කරන්නේ මං කොහොමද? මම මොකද දැන් ගහන්න ඕනේ? පෙස්සම ඔව් කල්පනා කරනවා අරක් නැති කරලා විනාශ කරන්න කොහොමද මං. එතකොට මේ ඒ අමතරව හිතන කාම සංකල්ප වෙනවා. අනේ මට මේක ගන්න නැත්නම් අරක ගන්න නැත්නම් හිතනවා. දැන් මොනවද මේ තියෙන්නේ? විතර්ක, කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. මේවා හිත හිත හිත හිත ඉන්නකොට ඔන්න එනවා ඡන්දේ, ආසාව ඇති වෙනවා. ඔන්න ආසාව ඇති වෙනකොට ප්‍රිය අප්‍රිය ප්‍රශ්න එනවා. ප්‍රිය අප්‍රිය බව ඇති වෙනකොට ඔන්න ඇති වෙනවා මොනද? ඊර්ෂ්‍යාවත් මසුරුකමත් ඇති වෙනවා. ඊර්ෂ්‍යාවත් මසුරුකමත් ඇති වෙනවා. ඊට පස්සේ ඊර්ෂ්‍යාවත් මසුරුකමත් තමයි අර පුද්ගලයාව හසුරුවන්නේ. එයාව හසුරවන්න ගුණයක් හැටියට මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඊර්ෂ්‍යාවත් මසුරුකමත් තමයි හසුරවන්නේ. කෝකාලික කියලා හාඳුරු කෙනෙක් හිටියා. එතකොට සරියුත් මුගලන් රහතන් වහන්සේලා අනිකුත් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන මේ වස් ඇසුවා. ඉතින් මෙයා කල්පනා කළා දිගට හරහට. කල්පනා කළා හපෝ මේගොල්ලෝ වසසන්න ආවා. දැන් මිනිස්සු දැනගත්තොත් සලකන්න පටන් ගනි කියලා මොකද කළේ? මිනිසුන්ට ඇඟෙවිවත් නැහැ මේ වස්සසලා ඉන්නේ කවුදයි කියලා. ඇඟෙවිවත් නැහැ. දැන් මම කල්පනා කරනවා දැන් දැක්කන විතරක කල්පනා කරනවා. ඔන්න වස් කාලේ ඉවර වුණා. ඉතින් ඔන්න හෙට පිටත් ඉඳලා ඇස්සි. එතකොට අද මිනිසුන්ට කිව්වා. මිනිසුන්ට කිව්වා හරි අවාසනාවන්තයි කිව්වා. දැන් මේ කල්පනා කළා කියලා ඒක තීරණය කළේ. දැන් එයා කල්පනා කරන විතරක අපනා කරන දැන් මම මිනිසුන්ට කියලා අවසල ගන්න ඕනේ. එතකොට මිනිස්සු පිරිකර ඔව් අරගෙන දුවගෙන එයි. එතකොට මේ ස්වාමීන් වහන්සේලා මේ පිරිකර ටික දාලා යයි. එතකොට ඒවා මට දැන් ඔන්නේ විතරක. විතරක කෙනෙක්ට ආසාවක් හටගත්තා. දැන් එතකොට ප්‍රිය බවක් ඇති වෙනවා. මොකද්ද ප්‍රිය? පිරිකර හම්බ වෙන එක මට ලැබෙනවා. ඒක ප්‍රියයි. ඔව්. අනිත් ලැබෙනවට අප්‍රියයි. ඔන්න දැන් හිටියා. ඉතින් මිනිස්සු ටික උඹලා හරි අවාසනාවන්ත බලාපංකුව මේ අගසව් දෑගසව්වන් වහන්සේලා දැන් අපි ළඟ වැඩ හිටියයි කිව්වා. උඹලා දැන් දන්නේ නැහනේ. අනේ අර දායකයෝ ටික අනේ ස්වාමීනි ඇයි අපිට මේක නොදාලේ? ඉතින් උඹලා හොයලා බලන්න ඕනේ නේ වහාමුදුරු කවුද ඉන්නේ කියලා. උන්වහන්සේලා කවුද ඉන්නේ කියන්නේ හෙට වඩින්නයි කිව්වා. අනේ එහෙනම් අපිට දැන්වත් පිරිකර පූජ කරගන්න ඕනේ කියලා මොකද කළේ? පහුදා ගමම ලීස්ති වෙලා පිරිකර එහෙම අරගෙන ආවා. පූජකවල සරියුත් මුගලන් රහතන් වහන්සේලා කල්පනා කළා දැන් මෙයා මේ හැමදේම ඉන්නේ කිනානේ මෙයාට ඉතින් කොහොමත් පිරිකර හම්බ වෙනවා ඇතිනේ කියලා අනිත් හාමුදුරුවෝ ඔක්කොටම දුන්නා. දැන් මොකද උනේ? ප්‍රිය අප්‍රිය, ප්‍රිය අප්‍රිය එකතු වුණා. එකතු වෙච්ච ගමන් දැන් බෙදලා දැන් ඉතින් පිරිකරත් අරගෙන වැඩියා. දැන් මෙයාට ඇති වුණා අන්න බන්ධනෙට අහු වුණා. මොකද්ද? ඉස්සාමච්චරිය, ඊර්ෂ්‍යාත් මසුරු, පුපුර පුපුර, බැන බැන. දැන් ඉතින් යනවා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා ස්වාමීනි අර අගසව් දෙනම ගන්න දෙයක් නැති කිව්වා. ලාමක ઈચ્છාවල ඊත්තයි කිව්වා. පාපි ઈચ્છාවල හාහා කෝකාලි කොහොම කියන්න ඉපා කිව්වා. හිත පහදවා ගන්න. කියද්දි කියද්දි ආ ඇයි දැන් එයා විතරක කර කර විතරක කර කර හදලනේ දැන් තියෙන්නේ. විතරක කර කර විතරක කර දැන් විතරකෙන් එනවා මකද්ද ඡන්දේ, ඡන්දින් ක්‍රියාප්‍රිය බැවිල ඉරිසියා මසුරුකමට ඇවිල්ලා බන්ධනෙට අහු වෙලා ඉන්නේ. දැන් හාහා ඔහොම කියන්න එපා කිව්වට දැන් බෑ, හිතා ගන්න බෑ. සම්පූර්ණ වැහිලා ඉන්නේ දැන්. බුදුරජාණන් වහන්සේ කියද්දිත් හාහා ඔහොම කියන්න එපා, හිත පහදවා ගන්න කියලා. පහදව ගන්න බැරි වුණා. පහදව ගන්න බැරි වෙලා ගියා. අන්තිමට මොකද වුනේ? ලෙඩ වෙලා ඔව් මැරිලා ගිහිල්ලා නිරේ උපන්නා. බලන්න ගියේ දුර. දැන් බලන්න කොවිතරම් භයානකද කියලා. මේ එතකොට ඊර්ෂ්‍යාවත් මසුරුකමෙන් සායන දුර. ඉතින් බලන්න මේක හැදෙන්න මොකද? විතර්කය කියන මුල. ඊට පස්සේ ආනවා මේ ශක්තිවිඳු අහනවා ස්වාමීනි මේ විතර්ක වලට මුල මොකද්ද? විතර්ක හටගන්නේ මොකෙන්ද? මොකෙන්ද විතර්ක හටගන්නේ කියලා. ඉතින් පිළිතුරු දෙනවා බුදුරජාන් වහන්සේ විතර්ක හටගන්නේ ප්‍රපංච වලින් කියනවා. ප්‍රපංච සංඥා සංඛා නිදානෝ පపంచ සංඥා සංඛා සමුදයෝ පపంచ සංඥා සංඛා ජාතිකෝ පపంచ සංඥා සංඛා ප්‍රභව. මේ ප්‍රపంచ සංඥා සංඛාවෙන් කියන මේක ඇති වෙන්නේ. ඒතර ප්‍රపంచ සංඥාව කියලා කියන්නේ මෙයාට ඇති වෙන එකට ප්‍රపంచ කියලා කියන්නේ මෙයාගේ මේ අර්බුද හට ගන්නා විදියට මෙයා තමන්ගේ මානසික ස්වභාවයේ පැවැත්වීම. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ සද්දවිඳු ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස මේ ප්‍රපංච සංඥා සංඛා නැති වෙන නැති වෙන්න නම් මොන විදිහටද පිළිපදින්න ඕනේ? ඒකෙම අරුබුද හට ගන්නා මානසික ස්වභාවයක් සකස් නොවෙන්න නම් පිළිපදින්න ඕනේ මොන ආකාරයෙන්ද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා, දේවේන්ද්‍රේ ඔය සතුට සොම්නස ඒක කොටස් දෙකක් තියෙනවා කියනවා. සතුටේ සොම්නසේ මොකද්ද? එකක් තියෙනවා, එක සතුටක් තියෙනවා, සේවනය කළ යුතුයි. සොම්නස අනි සොම්නස සේවනය නොකළ යුතුයි. දුක දොම්නස තියෙනවා සේවනේ. ඒකෙත් කොටස් දෙකක් තියෙනවා. සේවනයේ කළ යුතු දොම්නසක් තියෙනවා, සේවනය නොකළ යුතු දොම්නසක් තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා, සේවනයේ කළ යුතු උපේක්ෂාවක්, සේවනය නොකළ යුතු උපේක්ෂාවක්. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දේවේන්ද්‍රය මේ සොම්නස සේවනයේ කළ යුතු සොම්නස මේකයි කියනවා. සතුට යමක් ගැන සතුටක් ඇති වෙද්දී, සොම්නසක් ඇති වෙද්දී, අකුසල් පිරිහෙනවා නම්, කුසල් වැඩෙනවා නම් අන්නේ සතුට සේවනය කරන්න, අන්නේ සොම්නස සේවනය කරන්න. යමක් ගැන සතුටක් සොම්නසක් ඇති වෙනවා නම් ඒ සතුට සොම්නසින් අකුසල් පිරිහෙනවා නම්, කුසල් වැඩෙනවා නම් ඒක සේවනය කරන්න. එතකොට මොනවද ඒ කියන්නේ? දැන් අපි ගත්තොත් සිල් රැකීමෙන්, ධර්මයේ ඉගෙන ගැනීමෙන්, වතපිළිවෙත කිරීමෙන්, අපෝපස්ථාන කිරීමෙන්, බණ භවනා කිරීමෙන් සතුටක් ඇතිවෙනවනේ. ආන්නේ සතුටට මොකද කිව්වේ? ඒක කමක් නැහැ කිව්වා. ඒක සේවනය කරන්න ගිහින් සතුට ලබන්න කිව්වා. එතකොට මොකද වෙන්නේ? අකුසල් පිරිහිලා යනවා, කුසල් වැඩෙනවා. යමක් කරබයා සතුටක් ඇතිවෙනවා නම් ඒ සතුට මුල් කරගෙන අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහිනවා නම් ඒක සේවනය කරන්න එපා කිව්වා. මොකද්ද? ඔව්, අපි දන්නවා අකුසල් කිරීමෙන් සමහරු සතුටි වෙනවා. ඔව්, ප්‍රාණඝාතයෙන්, හොරකමෙන්, කාම මිත්‍යාචාරයෙන් සතුටි වෙනවා. ඒක සේවනය කරන්න එපා කිව්වා. බොරු කීමෙන්, කේලාම් කීමෙන්, පරුස වචන සතුටි වෙනවා. අනුන්ට ශාප කළ සතුටි වෙනවා. ඒක එහෙම ඉන්න එපා කිව්වා. ඒක කරන්න එපා කිව්වා. මොකද හේතු? ඒකෙන් අකුසල් වැඩෙනවා, කුසල් පිරිවෙන නිසා ඒක කරන්න එපා කිව්වා. ඊළඟට තව සතුටක් තියෙනවා, විතක් විචාර නැති. විතක් විචාර සහිත සතුටක් තියෙනවා, නැති එකකුත් තියෙනවා. විතක් විචාර කියලා කියන්නේ අපි හිතේ මානසිකාර කර විතක් විචාර නැති සතුට කියන්නේ දෙවෙනි ධ්‍යානේ. ඒක කියන ගොඩාක් ප්‍රණීත. දුක ගැන කියනවා, දුකක් තියෙනවා, ඒක සේවනය කරද්දී අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා නම් ඒ දුක සේවනය කරන්න කියලා. ඒ මොකද්ද? අපි කියමු සමහර ඉන්න දුකසේ ජීවත් වෙනවා. දැන් යා ධාර්මිකව ජීවත් වෙන නිසා දුකසේ ඉන්නවා. යා හිතට දුකක් තියෙනවා. යා දන්න මම මේවා කළොත් මට බොහොම හොඳට ජීවත් වෙන්න පුළුවන්. නමුත් යා ඒක කරන්නේ නැහැ. එහෙනම් යා ඒ දුක සේවනය කරමින් ඉන්නවා. ඒකට අකුසල් වැඩින්නේ නැහැ. ඔව්, ඒ කියන්නේ කුසල් වැඩින්නේ, අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. එතකොට සමහරුන්ට මෙහෙම තියෙනවා. සමහරුන්ට දුකක් තියෙනවා මේ සීලේ සම්පූර්ණ කරගන්න බැරි වීම ගැන. අනේ මට මේ උසස් සීල් රකින්න ඕනේ. ගුණධර්ම දියුණු කර ගැනීම ගැන සෑහීමටපත් වෙන්නේ නැහැ. ඒ ගැන යාට දුකක් තියෙනවා. අනේ මට සමාධිය මදි. අනේ මට අවබෝධිය මදි. අනේ මට දහම් දෙනු මදි කියලා යාට දුකක් තියෙනවා. හැබැයි මේ දුකෙන් අකුසල් වැඩින්නේ නැහැ. අකුසල් පිරිහිනවා, කුසල් වැඩෙනවා. ඒක කොහොමද? දැන් යාට ඒ ಗುಣධර්ම වලින් යා සෑහීමකටපත් වෙන්නේ නැති නිසා එයා තව තව ಗುಣධර්ම ටික ටික හරි ඔව් තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. රැස් කරගන්නවා. එතකොට යාගේ දුක මුල් කරගෙන යාට මොකද්ද මේ වෙන්නේ? අකුසල් ප්‍රහාණය කරනවා, කුසල් වැඩනවා. ආ, මේ දුක කමක් නැහැ කිව්වා. ඒකට කමක් නැහැ කිව්වා. සමහර දුකක් තියෙනවා, ඒ දුක සීකරනකට අකුසල් වැඩෙනවා, කුසල් පිරිනවා. ආන් ඒ දුක් සීකරන්න එපා කිව්වා. ඒ දුක් සේවනය කරන්න එපා කිව්වා. අපි දන්නවා සමහර අකුසල් සිහි කරාම දුක හිතෙන් දිවල් තියෙනවානේ. ඒ දුක සිහි කරන්න එපා කොයි. සිහි කරන්න මොකද වෙන්නේ? අකුසල් වැඩෙනවා, කුසල් පිරිනවා. ඒ දුක ගණන් ගන්න එපා කිව්වා ඒක. ඒක අතාරින්න කිව්වා. ඊළඟට දුක අතර සමහර දුක තියෙනවා විතක්ක ਵਿਚාර සහිතයි. සමහර දුක විතක්ක ਵਿਚාර රහිතයි. ඒක ප්‍රණීතයි. ඒකේ තේරුම තමයි දැන් අපි ගත්තොත් හිත විසිරෙනවා යාගේ. සමාධියකුත් නැහැ. නමුත් එයා මේක අතාරින්නේ නැහැ. එයා විදර්ශනා වඩනවා. නුවණින් මෙනෙහි කරනවා. මෙහෙම කර කර එයා මහන්සි ගන්නවා කොහොම හරි සිහියෙන් යුක්තව මේක දියුණු කර ගන්න. ගන්නකොට මෙයාට මොකද වෙන්නේ? මෙයා පුරුදු වෙනවා. ඊට පස්සේ මේවා සීකර කර කුසල අරමුණක හිත පිහිටව ගන්න. අපි සතුටක් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒකත් ප්‍රණීතයි කියනවා. ඊළඟට මොකද හේතුව? ඒක කුසල අරමුණන් නිසා. ඊළඟට තියෙන උපේක්ෂාව. උපේක්ෂාවක් තියෙනවා සේවනයේ කරද්දී අකුසල් වැඩෙන, කුසල් පිරිහෙන. ආන් ඒක සේවනයේ කරන්න එපා කිව්වා. ඒක සේවනයේ කරන්න එපා කිව්වා. ඊළඟට සේවනයේ කරන්න කිව්වා කුසල් වැඩෙන, අකුසල් පිරිහෙන උපේක්ෂාව. දැන් භාවනාවෙන්, සීලෙන්, ගුණෙන්, නුවණින් දිනුන උපේක්ෂාවක් තියෙනවානේ. ඒක සේවනයේ කරන්න කිව්වා. ඊළඟට උපේක්ෂා අතර විතක් විචාර රහිත උපේක්ෂාවක් තියෙනකෝ මේ භාවනාවෙන් ධ්‍යාන වලින් දිනු කරන උපේක්ෂාව. ඒක තමයි ගොඩාක් ප්‍රණීත. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සක්‍ර දේවේන්ද්‍රයේ ඔන්න විදියට දිනු කුලුත් ප්‍රපංච සංඥා සංඛා නැති වෙලා යනවා කියලා. මේ හිතේ මේ අකුසල් වලට පවතින තියෙන ඉඩකඩ නැති වෙලා යනවා කිය ඕක කරාම. එහෙනම් අපිට පේනවා මේ අකුසල් වල පදනම මේ විඳීමත් එක්ක තියෙන්නේ. දැක්කනි සතුට, දුක, උපේක්ෂා මේ විඳීම ගැනනේ කියන්නේ. ඒ විඳීම සේවනය කරන පිළිවිලේ වැරද්දින් තමයි මේ ප්‍රපංච හැදෙන්නේ. එතනින් තමයි විතර්ක පටන් ගන්න. දැන් මේ විඳීම ගැනනේ මේ තිබුණේ. ඒතර බලන්න හොඳට 100 න් ඉඳලා මේක අල්ලගත්තොත් අපිට ජය ගන්න බැරිද? පුළුවන් විය යුතුයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ ශක්තිවිඳු. දැන් මෙයාට හරි සතුටුයි කියනවා. අනේ ස්වාමිනී භාග්‍යතුනස මගේ සැක ගියා කියනවා. ඉවරයි කියනවා. මම හරි මේ කාලය ඇතිසේ මට හරි පස්ස සිබ්බේ කියන ඔය ගැන කල්පනා කර කර ඉඳලා දැන් හරි කියනවා. කියලා ඊට පස්සේ යන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලෙන් ඉන්නේ කොහොමද? භික්ෂුවක් ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් ඉන්නේ කොහොමද කියලා අහනවා. ඉතින් කියනවා ඉන්නේ මෙහෙමයි කියනවා. කාය සමාචාර. කාය සමාචාර කියන්නේ කාය කයින් කරන ක්‍රියා. ඒතර වචනින් කරන ක්‍රියාව වලට කියන්නේ වචී සමාචාර. සොයන දේවල් වලට කියන්නේ පරියේෂණ. මෙන්න මේ තුන ගැන කියනවා. කාය සමාචාර තියෙනවා සේවනය කළොත් අකුසල් වැඩෙන, කුසල් පිරිහෙන. ඒක සේවනය කරන්න එපා. වචී සමාචාර තියෙනවා සේවනය කළොත් අකුසල් වැඩෙන, කුසල් පිරිහෙන. ඒක කරන්නත් එපා. සොයන දේවල් තියෙනවා සොයද්දි සොයද්දි අකුසල් වැඩෙන, කුසල් පිරිහෙන. ඒක හොයන්නත් එපා. කාය සමාචාර තියෙනවා සේවනය කරද්දි කුසල් වැඩෙන, අකුසල් පිරිහෙන. ආන් ඒක සේවනය කරන්න කියනවා. එතකොට වචී සමාචාර තියෙනවා කුසල් වැඩෙන, අකුසල් පිරින්න. කමන්නෑ ඒක හොඳයි කියනවා. සොයන දේවලුත් තියෙනවා කුසල් වැඩෙන, අකුසල් පිරින්න. ඒක සේවනය කරන්න බුදුරජාණන් වහන්සේ වදාළා. ඉතින් කාය සමාචාර, කයින් කරන දේවල් මොනවද මේ? අකුසල් වැඩෙන, කුසල් පිරින. ප්‍රාණඝාත, සොරකම, කාමමිත්‍යාචාරය, බීම, ඒ කියුවේ මේ මද්ද්‍රව්‍ය භාවිතේ, මේ ඔක්කොම අකුසල් වැඩෙනවා. මේවට අකුසල් වැඩෙනවා, කුසල් පිරිහෙනවා. ආන්ගේ කාය සමාචාර සේවනය කරන්න එපා කිව්වා. කාය සමාචාර තියෙනවා සේවනය කරද්දි කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. මොනවාද? දැන් ඥා ප්‍රාණඝාති කරන්නෙත් නැහැ, සොරකම් කරන්නෙත් නැහැ. ඔව්, ඊළඟට අනාචාරයේදීමකුත් නැහැ, බීමකුත් නැහැ. එතකොට දැන් යා මොනවද කරන්නේ ඊට පස්සේ? නะ කුසල් කරනවා, යා වත් පිළිවෙත් කරනවා, අපෝපස්ථාන කරනවා, ගිලානෝපස්ථාන කරනවා. කයින් කොච්චර යහපත් දේවල් තියෙනවද? ආන් මේ යහපත් දේවල් කරන එකට මොකද වෙන්නේ? කුසල් වැඩෙනවා, අකුසල් පිරිනව. වචනිනුත් එහෙමයි. දැන් වචී සමාචාර තියෙන නොකළ යුතුයි. මොනවද? බොරු කීම නොකළ යුතුයි. ඊළඟට කේලාම් කීම නොකළ යුතුයි. පරුස වචන කීම නොකළ යුතුයි. හිස් වචන කීම නොකළ යුතුයි. වචී සමාචාර නොකළ යුතුයි. ඒවා මොකද හේතුව? අකුසල් වැඩෙනවා, කුසල් පිරිනවා. ඊළඟට කරන්න තියෙන්නේ මොකද්ද යාට? ඔව්, බොරු කීමෙන් වැළකීලා, කේලම් ආදින් වැළකීලා. එහෙනම් මොකද්ද යාට කියන්න තියෙන්නේ? ඔව්, ඇත්ත කියන්න තියෙනවා. කේලම් නොකිය ඉන්න ඕනේ. සමහර මෙහෙම කියනවා. දැන් මට තියෙන හැටියට බොරු කීමෙන් නම් ගොඩක් දෙනෙක් වැළකීලා ඉන්නවා. වැළකීලා නැත්තේ කේලමෙන්. එයා කේලම කියන්නේ මේ විදිහට. මම මේ කියන්නේ ඇත්ත. අසවලා ඔබට මිසී කීවේය කියලා කියනවා ගිහිල්ලා. දැන් මොකද්ද මේක? කේලම. නමුත් එයා කියන්නේ මොකක් කියනද? මං ඇත්ත කියන කෙනෙක් කියලා තමයි අරක අවුලවන්නේ. අවුලවන මම ධර්මයේ තුල ඉන්නවා කියලා කියනවා කියලා කේලම අවුලවන. කේලම කියන එක බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. කේලම කියන්නේ මොකද්ද? මෙතන අහපු දෙයක් මෙතන අතාරින්නේ නැතුව ඒක අහුල ගන්නවා. අහුලගෙන ගිහිල්ලා අතන කියනවා. කිව්වහම මොකද වෙන්නේ? බින්දිනවා. ඊට පස්සේ එතනින් කියන දෙයක් තියෙනවා. ඒක එතනම අතාරින්නේ නැතුව අහුලගෙන ඇවිල්ලා මෙතන කියනවා. කිව්වහම මෙතන බින්දිනවා. ඒකට තමයි කේලම. දැන් මට නම් පේනවා හරියට තියෙන එකක්. මොකද්ද? ඔය කේලම ඔත්තු දීම. මෙහෙම කිව්වා. උඹට මෙහෙම කිව්වා කියලා ඔත්තු දෙනවා ගිහිල්ලා. ඊළඟට ඒ ඔත් අරය කියන ඔත්තු අරගෙන ඇවිල්ලා මෙහෙට දෙනවා. දැන් මට ඊයේ කෙනෙක් ඇහුවා, මගෙන් අර ප්‍රශ්නයක් ඇහුවා, මේ හාදුර නමක් ඉන්නවලු භාවනාවෙන් දැන් ලිඩ සනීප කරන්න ඇත්තද? ඉන්නවයි කියලා කිව්වා. මගෙන් අහනවා මේක ඇත්තක්ද? දැන් අහන්නේ මොකද්ද දැන් මේ? මම බැරි වෙලාවත් කිව්වත් එහෙම ඕක ඇත්තක් නෙවෙයි කියලා ඔත්තු දෙන්න ගිහිල්ලා. අපි ඇහුව අර හාමුදුරංගෙන් ඔබ වහන්සේ කිව්ව මේ යා හාදුර මෙහෙම කිව්වා. ඉන්නවා එහෙම උපාසකම්මලා ඉන්නවා එහෙම. ඔත්තු දෙනවා. රූපහායනි යනවලු හාමුදුර නමක් ලෙඩ සනීප කරන විස්තරයක් යනවලු. මම නම් දන්නේ නැහැ. එහෙම යනවලු. එහෙම හරි ගිහලා ලෙඩ සනීප කරනම් මොකද නේද? එතකොට මේ ඔත්තු දෙන්න ඊට පස්සේ ඒක අහගෙන ගිහලා කියනවා ගිහිල්ලා. අපි අසවල් හාමුදුරංගල සරහට ගියා. ඇහුව ඔබ වහන්සේට මෙහෙම කිව්වනේ. මේකටේ මේ දන්නේ නැහැ මේ යන්නේ මොකද්ද? මේ අරගෙන යන්නේ කේලම ගිනි ගුලිය මේ අරන් යන්නේ කියලා දන්නේ නැහැ. ඉතින් මේ වගේ එකතු වෙලා කේලම් කතා ඔත්තු දීම මේවා අකුසල්. ඒකෙන් වළකින්න ඕනේ. පරුසෝචන නම් ගොඩක් අය වළකිනවා. පරුසෝචන නෙමෙයි කේලම කියන්නේ. කේලම තමයි මම දැකලා තියෙන හැටියේ දරුණු මේක. බොහොම මිහිරවචන ගන්නේ අපි නම් ඔයාට හරිය කැමති. අනේ අරයට ඉතින් හරිය හොඳයි ඒ වුණාට ඉතින් මෙහෙම කිව්වනේ ඉතින්. මටත් ඉතින් හරියට හිතරිදුනේ ඒකයි මම ඔයාට මේක කියන්නේ. මේ හොදට මේ සීනි තවර මේක කිය. කේලම. ඉතින් ගිනි ඇවිලෙනවා. මේ නිසා මෙන්න මේවා සේවනය නොකළ යුතුයි. හිස් වචන සේවනය නොකළ යුතුයි. මේවෙන් මොකද වෙන්නේ බලන්න. මේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයට හානි වෙන්නේ. දැන් මේ කියේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලිය තමයි ඒව නොකර සිටීම. ඊළඟට බුදුරජාණන් වහන්සේ උදාලා එහෙනම් දැන් අපිට කියන්න වෙනවා මොකද්ද? යහපත ඇති වෙන කුසල් වැඩින දේවල් මොනවද? ධර්මය, දස කතා, ඔය තියෙන්නේ නේද? ආල්පේචිතාවේ, ලද්දදීන් සත්‍රීම, ඉවසීම, භාවනා, මේ තියෙන්නේ ගුණධර්ම ගැන උතුම් ධර්මය. මේව කතා කිරීම කුසල් වැඩෙනවා, අකුසල් පිරිහෙනවා. ඒ කතාවේ දෙන්නේ සොයන දේවල්, චීවර පිණ්ඩ පාත සේනසන ආදී හොයද්දී අකුසල් වැඩෙනවා නම් ඒක හොයන්න එපා කියනවා. කුසල් වැඩෙනවා නම් විතරක් හොයන දේවල් හොයන්න කියනවා. ඒක තියෙනවා ක්‍රමී. හරි සතුටුලා කියනවා ස්වාමීනි මට හරි සතුටුයි කියනවා. මේ කාලය තිස්සේ මගේ හිතේ තිබිච්ච ප්‍රශ්න කියනවා මෙව්වා. දැන් ඒ ඔක්කොම භාග්‍යතුන් වහන්සේගේ පිළිතුරෙන් ඔක්කොම දැන් ප්‍රශ්න ටික විසඳුනා කියලා තව ප්‍රශ්නයක් අහනවා. ආනන්ද ස්වාමීනි මේ කෙනෙක් භික්ෂුවක් ඉන්ද්‍රිය සංවරෙන් ඉන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා දේවේන්ද්‍රිය ඇසෙන් දැක්ක යුතු රූප තියෙනවා, සේවනයේ කළ යුතු ඒවාත් තියෙනවා, නොකළ යුතු ඒවාත් තියෙනවා. කනෙන් ඇසී ශබ්ද තියෙනවා, සේවනයේ කළ යුතු ඒවාත් තියෙනවා, නොකළ යුතු ඒවාත් තියෙනවා. නාසයෙන් ආග්‍රහණය කරන ඒවා තියෙනවා, සේවනය කළ යුතු නොකළ යුතු. දිවට දෙන රස තියෙනවා, සේවනය කළ යුතු නොකළ යුතු. කායට දෙන පහස තියෙනවා, සේවනය කළ යුතු නොකළ යුතු. මනසට සිටින අරමුණ තියෙනවා සේවනය කළ යුතු නොකළ යුතු කියනකට ශක්තිය වඳ කියන ස්වාමීනි මට තේරෙනවා. ස්වාමීනි ඔකේ තේරුම තමයි යමක් ඇහෙන් දැකලා ඇහෙන් දකින රූපයක් සේවනය කරද්දී අකුසල් වැඩෙනවා නම් ඒක සේවනය නොකළ යුතුයි. කුසල් වැඩෙනවා නම් සේවනය කළ යුතුයි කියලා මේ හයටම කියනවා. දැන් ඔක හොඳ සිද්ධිය මට මතක් වෙනවා. මට ඒ ශ්‍රාවකයාගේ නම මතක නැහැ. ගිහි ශ්‍රාවකෙක් එක්ක පුරාණ වගේ නමක් ඉසිදත් හරි කවුරු හරි ගිහි ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ මාර්ගඵලලාභී කෙනෙක් සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙක්. එයා මේ එයාගේ ජීවිතය ගැන කියද්දි එයා මූණ දීපු කරපු රස්සාවට අනුව එයා මූණ දීපු දුෂ්කර දෙයක් කියනවා. කියන ස්වාමිනී මට මහා දුෂ්කර දෙයක් මං කර කර හිටපු එක්කෙනෙක් කියනවා. ඒ තමයි කියනවා මගේ රස්සාව කරගන්න ඕනි. ඊළඟට ඒක මෙහෙමයි කියන උනේ. එයාගේ රස්සාව තමයි මේ කොසල් රජුරුවන්ගේ අන්තපුරේ ඉන්න කුමාරිකාවන් ඇතා පිට නැග්ගවීමත් බැස්සවීමත්. එයාගේ රස්සාව. එයා මේ සෝවාන් වෙලා හිටපු එක්කෙනෙක්. ඉතින් එයා කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මගේ ජීවිතේ මම මෙහෙමයි කියන මේ රස්සාව කළේ කියලා කියන ස්වාමීනි මේ කුමාරිකාවන් සැරසිලා එනවයි කියන මේ ඇතා පිට නගින්න. ළඟට එනකොට සුවඳ හමන්නේ එවලම වැහුම් අරපු සුවඳ කරඬුවක සුවඳ කියන මේගොල්ලන්ගෙන් එන්නේ. ඊට සමහ මේගොල්ලන්ව අතින් අල්ලගෙන නග්ගනවා කියන ඇතාගේ පිටට. ඒ වගේ සම බස්සනවා කියනවා. මේකෙදි මේගොල්ලන් අතින් අල්ලනකොට මගේ අතට දැනෙන්නේ සියක් වාරා පෙළු පුළුන් වල පහස කියනවා. මේ වගේ සිනිදී කියන මේ නංගිලා ඒ නැගනිවරු ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඒ අය කෙරෙහි නරක සිතක් පහළ වෙලා නැහැ කියනවා. මම මේ රස්සා මෙච්චර කාලයක් කළා කියනවා. මම ඒ අය කෙරෙහි නරක සිතක් වැරදි සිතක් මම පහළ කරගෙන නැහැ කියනවා. ස්වාමීනි මම රස්සාවත් කරන්න ඕනේ. ඒගොල්ලන්වත් මේ නංගිලාවත් රකින්න ඕනේ. මගේ සිතත් රකින්න ඕනේ. මම මේ තුනම කළා කියනවා. දැන් මේ හාඳුරු නමකුත් නෙමෙයි මේ කියන්නේ. භික්ෂුණියකුත් නෙමෙයි මේ කියන්නේ. ගිහි ශ්‍රාවකෙක් මේ රස්සාවක් කරන ගිහි ගෙදර ඉන්න එක්කෙනෙක් කොහොම ජීවිතාවබෝධයකින් කොහොම ඉන්ද්‍රිය සංවරකින් ඉඳලා තියෙනවද නේද? මේ එකට දැන් මේ කසි කබල් පින්තූර දැක්ක ගම මේ සිහි නැති වැටෙනවා. දැන් බලන්න කොයිතරම් මේ ඉන්ද්‍රිය එතකොට අසංවරයිද? දැක්කද මේ ඉන්ද්‍රිය සංවරකමට කොච්චර හොඳ සාක්ෂියක්ද මේ ගිහි කෙනෙකුගේ? එක රස්සාවත් කළා, අර නැගිනිවරුන්වත් ආරක්ෂා කළා, තමන්ගේ හිතත් ආරක්ෂා කරගත්තා. අන්න අන්න මිනිස්සු. ඉතින් මේ ඉන්ද්‍රිය සංවරය ගැන කිව්වා කිලුතු ස්වාමීනි මේ අනේ මට හරි සතුටුයි කියන මගේ සැක ඔක්කොම දුරු වෙලා ගියා. ඊරෝසි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ හැම ආගමකමයි කියාගෙන යන්නේ එකම දෙයක්ද? බුදුරජාණන් වහන්සේ නෑ නෑ නෑ එකම දෙයක් නෙමෙයි කිව්වා. ස්වාමීනි මොකද මේ එහෙනම් මේ එකම දෙයක් නැත්ති මොකද? එදිර කියනවා මේ දේවේන්ද්‍රය මේ ලෝකයා අනේක ධාතු නානා ධාතු ස්වභාවයෙන් යුක්තයි. ඒ අනේක ධාතු නානා ධාතු ස්වභාවයෙන් යුක්ත මේ ලෝක සත්වයා ඒ තම තමන්ගේ රුචිකරන හැඟීම් වලට අනුකූල දේවල් අල්ලගෙන හිට ඒවාට බැසගෙන ඒවායේ ඇලී ගැලී ඒකම හුවා දක්වමින් කතා කරනවා මේක තමයි ඇත්ත, අනිත් ඒවා බොරුයි කියනවා. මෙන්න මේ නිසා කියනවා මේ සීළු මාගම් වල මේ එකම අරමුණකට යන්නේ නැති. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ අනිත් සීළු ආගම් වල ඉන්න ඇයිට රහත් වෙන්න පුළුවන්ද කියලා අහනවා. නිවන් දකින්ද? බුදුරජාණන් වහන්සේ උදල නෑ නෑ නෑ නෑ එහෙම එකක් නෑ කියනවා. සීළු ආගම් වල ඇයිට නිවන් දකින්ද බෑ කියනවා. ඊරෝසි බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඇයි එහෙම සීළු ආගම් වලට නිවන් දකින්න බැරි? බුදුරජාණන් වහන්සේ වදාලා දේවේන්ද්‍රය මේක කරන්නේ භික්ෂුවක් කියනවා. නිවන් දකින්න එක කොහොමද කරන්නේ? තණ්හාවෙන් අත් මිදිලා දුකෙන් නිදහස් වෙලා විමුක්තිය ස්පර්ශ කරන්නේ භික්ෂුව කියනවා. ආන් ඒ නිසා ඒ භික්ෂුව නිවන් දකින්නවා කියනවා. අනිත්‍ය නිවන් නොදකින්නෙත් ඒ නිසයි කියනවා. ඇයි? අනිත්‍යය තුල තණ්හාව ප්‍රහාණය කරන මාර්ගයක් කතාවක් ධර්මයක් මොකවත් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ නිවන් දකින්නෙත් නැහැ කියනවා. අනුමෝදන් වෙලා සන්තෝෂ වෙලා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඕකනම් හරි කියනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ තණ්හාව කියන්නේ රෝගයක් කියනවා. තණ්හාව කියන්නේ gaduwak කියනවා. කැක්කුම් gadu කියන්නේ මොකද? විසප්පු gedī. ආ කැක්කුම් කර කර තියෙන එකක් කියනවා. තණ්හාව කියන්නේ හුලක් කියනවා. මේ මිනිස්යාව භවෙන් භවයට යහාට මෙහාට ඇදගෙන යන්නේ ওই තණ්හාව තමයි කියනවා. කාලකදී දුගතියේ ගෙනිහිල්ලා පහත් කොල්ල දානවා. කාලකදී සුගතියේ ගෙනිහිල්ලා උසස් කරනවා. මේ ඔක්කොම කරන්නේ මේ තණ්හාවෙන් තමයි කියනවා. ස්වාමීනි මං ওই ප්‍රශ්න මේ අනිත් ආගම්වල උදවිගිනුත් ඇහුවනි ගෑවිලවත් ගේ නැ කියන උත්තර. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දීපු මේ පිළිතුරු නිසා මේ බොහෝ කාලයක් මගේ හිතේ මුල් බැසගෙන තිබුණු සැක සංකා ඔක්කොම දුරු වෙලා ගියා. මට ධර්මය අවබෝධ වුණා කියනවා. අහනව සක්‍රදිවියන්ගේ ගහනව දේවේන්ද්‍ර ගණිතාගම වලින් ආයෙකින් ඇහුවද අනේ ස්වාමිනී මං ඇහුවා කියනවා. ඉතින් මේ එහෙනම් මේ කරදරෙන් නැත්තම් කියන්න බලන්න කොහමද උන්නේ කියලා කියන ස්වාමිනී මේ ඉරිසිවරු කියලා තපස්සින්නාන්සලා කියලා ඉරිසින්නාන්සේ මහා වනාන්තරේ ඉන්න අය ඉන්නවා. මහා වනාන්තරේ ඉරිසිවරු කියලා කොටස් ඉන්නවා. ස්වාමිනී මං ඒගොල්ලන්ව මොන ගහෙන්ද ගියා මේ කාරණේ අහන්න. මාව දැකපු ගමන් ඒගොල්ල පුදුම වෙලා මගෙන් අහනවා ඔබ වහන්සේ කවුද? ඉතින් මං කිව්වා ස්වාමීනි මම සක්‍රදේවේනි. අනේ හැබැයිට මේ කොහමද උතන් ඉපදුනේ? කොයි විදිහද මේ සක්‍රදේවේ තනතුර ලැබුවේ? ස්වාමීනි මම මේ විදිහ ගුණධර්ම සංසාරේ පුරුදු කළා තියෙනවාද? මේ කතාව යනවා මිසක් තමන්ගේ ප්‍රශ්නෙට උත්තර කතා කරන්න වෙලාවක් නැහැ කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ගියේ ඒගොල්ලන්නේ ගෝලෙක් වෙන්න හිතාගෙන. අන්තිමට ඒගොල්ලෝ ඔක්කොම මගේ ගෝලිය වුණා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ඒවා ඔක්කොම අහලා මම දැන් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මම දැන් සක්‍රදිවියන් එක්කත් කතාබස් කරපු කෙනෙක් කියලා එයා සන්තෝෂ වෙනවා කියනවා ඒකට. ඔබ ළඟට ඇවිල්ලා හෙව්වොත් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා අනේ පින්වති මට මේ ප්‍රශ්නයක් තියෙනවා. තමුන්නාන්සේ කවුද? යයි මම මේ තවතිසාව අනේ තවතිසාව මොන වගේද? මේකමයි වෙන්නේ නේද? ඒකම වෙයිද? හා එහෙනම් වාඩි වෙන්න කියලා විස්තර කියයිද නැත්නම් කොහොමද යන තවතිසාවට ආවේ? ඔව්. තව ඉන්නවද කට්ටිය? අපේ අයත් මලා ඒගොල්ලෝ ඉන්නවද? මේ වගේ සාකච්ඡාවක් මිසක් ධර්ම කතාවක් යයි කියලා හිතනවද? ආන දැක්කනේ අපි ඒ ආධ්‍යාත්මික වශයෙන් බලන මේ වෙනස අපිට මේ හොයන්න බෑ. මේක ඒ වගේ එකට මොන දවසට තමයි අපිට තේරෙන්නේ? මොකද හේතුව අපි හැමතිස්සෙම ඉන්නේ කුතුහලයකින් නේද මේවා ගැන? අපි ධර්මයේ තුල ඉස්සාවරිනාට වඩා අපි කරන්නේ හැමතිස්සෙම කුතුහලයකින් ඉන්නේ. ආන්ගේ කුතුහලයේ ඇවිස්සෙනවා අවස්ථාව ආපු ගමන්. ඒකයි වෙන්නේ. ඉතින් කියන අනේ ස්වාමීනි හරියන්නේ නැති කියන්නේ. නමුත් මේකේ එහෙම නෙමෙයි කියන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට මම පත් වුණා. ස්වාමීනි මම සෝවාන් වුණා. මම ආය අපාය උපදින්නේ මං ස්ථිරව නිවන් දකිනවා. දැන් මේ කවුද කියන්නේ? එහෙනම් බලන්න දිවී ලෝකේ නිවන් දකින්න බැරිද? දැන් උනේ කියෝගේ නැන්නේ නංගටි මිනිස්සු. දැක්කද? ඇත්ත තත්ත්වේ. ඊට පස්සේ කියන ස්වාමීනි මට හරි සතුටුයි කියනවා. දේවින්ද්‍රි ඔබට මේ වගේ සතුටක් මීට කලින් හම්බෙලා තියෙනවද? ස්වාමිනී මතකයි කියන එක අවස්ථාවක මේ જાති සතුටක් නම් ලැබුණා. ඒ තමයි සුරාසුර යුද්ධයක් වුණා. මේ යුද්ධ වෙච්ච වෙලාවේ අසුරයෝ පෙරදුනා සුරයෝ දුන්නා. එතකොට සතුටුනම් අපි කාණ්ඩෙම එකතු වෙලා සන්තෝෂෙන් ඉඳලා කිව්වා දැන් ඉතින් දිව්‍යෝජසුයි මේ අසුරයන්ගේ දැන් අසුරයෝ කනබන කෑම් බීම දැන් ඔක්කොම අපටයි ඇති. කියලා සන්තෝෂ වුණා. අනේ ස්වාමිනී ඒක නම් මේ යුද්ධ කළ ලැබිච්ච එකක් කියනවා. ඒක මේ රණ්ඩුවල්වල හම්බෙච්ච සතුටක් කියනවා. ඒ සතුට නම් වැඩක්ම නැති කියනවා. ඒ සතුට මේ ඒකාන්තියම අවබෝධයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිදීම පිණිස, ආර්ය සත්‍ය අවබෝධය පිණිස ඒ සන්තෝෂය නම් හේතුනේ නෑ ස්වාමීනි. මේ සන්තෝෂයේ එහෙම එකක් නෙමෙයි කියනවා. මේ සන්තෝෂය අද මම මේ ලබන්නේ රණ්ඩු වලල නෙමෙයි කියනවා. වාද විවාද කොල්ල නෙමෙයි කියනවා. යුද්ධ කළත් නෙමෙයි කියනවා. අද මම මේ සන්තෝෂය ලැබුවේ ධර්මයේ තුලින්. ඒ නිසා මේ ඒකාන්තයෙන්ම අවබෝධයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, ආරි සත්‍ය අවබෝධය පිණිසයි ස්වාමීනි මේක හේතුවන්නේ කියලා සන්තෝෂ වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, එතකොට දේවේන්ද්‍රිය ඔබ මේ සන්තෝෂ වෙන්න ඔච්චරම හේතු මොකද්ද? ස්වාමීනි හේතු හයක් තියෙනවා කියනවා. එකක් තමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම මේ කතා කර කර ඉන්නේද්දිම මම දැන් සක්‍රදීවි තනතුරෙන් සක්‍රදීවි ජීවිතේ මගේ ආවිස විවරලා මං චුත වුණා. චුත වෙලා ඒ මොහොතේම මේ ශනේකින් මට ආයමත් දිව්‍ය ආවිස ලැබිලා මං උපන්න කිව්වා. කොහොමද ඒක වෙලා තියෙන්නේ? ඕපපාතික පොත දැක්කන්නේ. මෙහෙම මෙහෙම වෙනවා. ශනේ මම වෙලෙම චුත වෙලා වෙලෙම උපන්න කිව්වා. මේක මට සන්තෝෂයට කාරණයක්. ස්වාමීනි මම මේකෙන් චුත වෙලා ඊළඟට මට උපදින්න තියෙන්නේ මනුස්ස ලෝකේ. ඒ මනුස්ස ලෝකේ මුලා නොවි සිහියේ හොදට තියෙන මිනිස් ජීවිතයක් කරගෙන මම උපදින්නේ. මට ඒගෙන සන්තෝෂයි. ස්වාමීනි මම මනුස්ස ලෝකේ ඉපදිලා ප්‍රඥාවන්ත ශ්‍රාවකෙක් වෙලා ආර්ය ශ්‍රාවකෙක් හැටියට තමයි මම මනුස්ස ලෝකේ ජීවිතේ ගෙවන්නේ. මට ඒගෙන ඒ කාරණේ ගැන තේ තුන්වෙනි කාරණේ ගැන සන්තෝෂයි. ස්වාමීනි මම මේ මනුස්ස ලෝකෙදී දිනු කළ ජීවිතේ සකදාගාමි මට්ටමට එනකම් මම මනුස්ස ලෝකෙ දිනු කරනවා. මේක කළ හිට මම මනුස්ස ලෝකෙන් චුත වෙනවා. ඒක තමයි මගේ අවසාන මනුස්ස ජීවිතේ. මට ඒ ගැනත් සන්තෝෂයි. ස්වාමීනි මං ආයෙමත් දිව්‍ය ලෝකෙ උපදිනවා. දෙවියන් අතර මං උපදිනවා. ඒ ගැනත් මට සන්තෝෂයි. හයවෙනි කාරණේ ස්වාමීනි මං ඊළඟට උපදින්නේ අකනිටා බ්‍රහ්ම ලෝකේ. බඹුන් අතර ඉපදිලා මම එහෙම පිරුණම් පානවා. මට ඒ ගැන සන්තෝෂයි. මං ওই කාරණා හය ගැන සතුටින් කියනවා ස්වාමීනි මම මේ ඉන්නේ. ඉතින් කියලා කියනවා හරි ලස්සනට කියනවා බුදුරජාණන් වහන්සේ කිරි පැහැදිලා මේ බලන්න කියනවා බුදුගුණ රාශියක් කියලා කියනවා ත්වමේවාසි සම්බුද්ධ සම්බුදු රජාණන් වහන්සේ නම් මුඹ වහන්සේමයි. ත්වං සත්තා අනුත්තරෝ ඔබ වහන්සේමයි අනුත්තර වූ ශාස්ත්‍රුන් වහන්සේ. සදේව කස්මින් ලෝකස්මින් මේ දෙවි මිනිස් ලෝකයා අතර නත්තිතේ පටිපුග්ගලෝ නුඹ වහන්සේ වගේ කෙනෙක් නම් වෙන නැත කියලා බලන්න මේ කියන ලස්සන. අපේ අයට පුළුවන් දෝ ඔන්න අවබෝධයට ආපු එක්කිනා ඉන්න තැන. ඔන්න අවබෝධයට ආපු එක්කිනා ඉන්න තැන. ඉතින් එහෙම කියලා මේ හරි සතුටු වුණා. ඉතින් බුදුගුණ සෑහෙන කියලා ඊළඟට මේ සක්දේවඳු කියනවා දැන් ඊට පස්සේ දැන් සන්තෝෂ වෙන දැන් යාට මාර්ගඵලත් ලැබුවා. ආයුසත් ලැබුවා. ගුණත් ලැබුවා. බුදුරජාන් වහන්සේත් එක්ක කතා බස් කළා. හරි සතුටි. දැන් මෙයා අඬ ගහනවා කාටද? පංචසිකට. අඬ ගහලා කියනවා පංචසික ඔබ තමයි ඉස්සෙල්ලාම බුදුරජාණන් වහන්සේව පැහැදෙව්වේ. ඒ නිසා මට නුඹ ගැන හරි සතුටේ. ඊට පස්සේ තමයි මට බුදුරජාණන් වහන්සේ බැහැදකින්න අවස්ථාව ලැබුණේ. ඒ නිසා මං ඔබව අද ඉඳලා මගේ පුතා හැටියට සලකනවා. කාවදී සලකන්නේ? ඊළඟට ඔබටත් මං අරන් දෙන්නම් කිව්වා රජකම. ගන්ධබ්බ ගාන්ධරු රජා බවට පත් කරන්නම් කිව්වා. සූර්ය වච්චසා ඔව් ඔව් හිරුබෙට්ටි අරන් දෙන්නම් කිව්වා. ඈව කිව්වා ඔබ ආසාවෙන් හිටියේ එයාත් අරන් දෙන්න කියලා. මොකද කළේ? බුදුරජාණන් වහන්සේ දිසාවට හැරිලා දෑත වැඳගෙන තුන්වරක් නමස්කාර කිව්වා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කියලා. මේ දේශනාව අවසන් වෙනකොට ශක්‍ර දෙවියන්ට ඇති වුණා ධම්මචක්කු. ධම්මච පහළ වුණා. හේතු ප්‍රත්‍යංගින් හටගන්නා වූ යමක් ඇද්ද? ඒ හේතුන් නිරුද්ධ වීමෙන් ඒ සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි කියලා තමාතුලින්ම ධම්මච පහළ වුණා. ඉතින් මේ ශක්‍ර දෙවියන්ගේ පස්සවලට බුදුරජාණන් වහන්සේගේ උත්තරත් මේ දෙවියන් අතර වෙච්ච සාකච්ඡාවත් මේ තියෙන්නේ. අපටත් මේ ධර්මයේ සේවනය කරලා උතුම් ධම්මස අපිත් ලබා ගැනීම පිණිස ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වීම පිණිස මේ සද්ධර්මය උපකාර වේවා.